හොඳයි එහෙනම් හැම දිනකටම තිරුවන් සරණයි. අදත් 2017 මාර්තු මාසයේ 29 වෙනි බදාදා දවසේ අපි එකතු වෙන්නේ සවන් දෙක සිසිලස අන්තර්ජාල දහම් සේවාව ඔස්සේ කෙරෙන සාකච්ඡාවටයි. අපි අදත් පුරුදු විදිහටම අභිධර්මයෙන් කොටසක් මතු කරගන්න උත්සාහ එතුන්ගේ මාත විශේෂයෙන් මතක් වුණේ අපිට දැන් ඉදිරියට පිර ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කියලා දෙන මේ අත්‍යාන දේශනා සම්බන්ධයෙන් බැලුවම හොඳයි හැම දිනකටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි යමු වෙන්නේ සවන්ඩට සිස්ටර්ස් දහම් සේවය ඔස්සේ සාකච්ඡා කරන අභිධර්ම සාකච්ඡාවටයි. අපිට විටින් විට පසුගිය කාලේ ඉගෙනගත් අභිධර්ම කොටස් නැවත නැවත මතක් කර ගැනීම මම හිතන හැමෝටම හොඳ දෙයක්, හැමෝටම උදව් වෙන දෙයක්. මේ කරුණු සිතේ දරා ගන්න නිතර නිතර අපි ගැන කතා කරන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. ඒ ආකාරයෙන් බැලුවාම ඉතින් මට හිතන අද අපි රූපයේ පිළිබඳව අපි කලින් දැනගත්ත යම් යම් දේවල් සම්බන්ධයෙන් නැවත වරක් මතක් කරගමු කියලා. අපි මේ කොටසට කියනවා රූප විභාගය කියලා. ඒ කියන්නේ රූපය බෙදා බැලීමේ ක්‍රම කීපයකට අපි බෙදා බලන්න මහන්සි ගන්නවා මේ කියartifactId. ඉතින් මේකෙදි මූලික වශයෙන්ම කොටස් කීපයකට බෙදලා තියෙනවා. කොටස් 9ක් ආකාරයෙන් එක ආකාරයකට බෙදලා තියෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් බලමු මුලින්ම. ඒකෙදි මේ රූපය කියනකොට අපි දන්නවා රූපය කොටස් 28කට සම්පූර්ණ වශයෙන්, කියන්නේ වෙන වෙනම ගත්තාම රූප කොටස් 28කට තමයි අපි රූපය කියලා නම් කරන්නේ. රූපේ මූලික වශයෙන් කොටස් 28කට අපි බෙදෙනවා. ඒ රූපේ කොටස් 28කට බෙදපු තැන අපි කොහොමද අපි ඒක බෙදන්නේ? මුලින්ම බෙදනවා මහා භූත රූප කියලා හතරකට. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරට අපි බෙදුවා. ඊට පස්සේ ඒ ටිකට අපි කියනවා මහා භූත රූප කියලා. මොකද සෑම රූපයකටම පාදක වෙන්නේ, මූලික වෙන්නේ ඔන්න ඔය රූප හතර. අපි සූත්‍ර දේශනාවලදීත් අපි අහලා අපි ඒක දන්නවා. ඊළඟට ඉතුරු රූප 24ක් තියෙනවා. මේ රූප හතර ආශ්‍රය කරගෙන පවතින, මේ මහා භූත රූප හතර ආශ්‍රය කරගෙන පවතින රූප 24ක් තියෙනවා. අපි ඒ රූප 24ට කියනවා උපාදාය රූප කියලා. අපි කියනවා උපාදාය රූප කියලා. කියන්නේ අර රූප මහා භූත රූප හතර නිසා පවතින රූප කියන අර්ථයෙන් තමයි උපාදාය කියන වචනය අපි පාවිච්චි කරන්නේ. ඒ මොනවද? අපිට මුලින්ම ගන්න පුළුවන් ප්‍රසාද රූප කියන තේ. ප්‍රසාද රූප කියනකොට අපි ගන්නවා ප්‍රසාද රූප පහක්. ඒ මොනවද? චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූපය, ඝාන ප්‍රසාද රූපය, ජීවහ ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියන ඒ පහ. අපි දන්නවා අපි ඇස, කන, නහය, දිව, කය කියනකොට අපිට මේ පේන්න තියෙන දේවල් ගැන නෙවෙයි මේ අපි කතා කරන්නේ. අපිට මේ මස්ගුලියක් වගේ, එහෙම නැත්නම් මේ උලට දිගට තියෙන නහය ගැනවත්, මේ හරියට ගොළුබෙල්ලෙක් වගේ තියෙන දිව ගැනවත්, ඒව ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ප්‍රසාද රූප ගැන. ඒ කියන්නේ පෙනීම ගෙන දෙන රූපයක් තියෙනවා. පෙනීමට උදව් කරන රූපයක් තියෙනවා මේ අක්ෂිගෝලය තුල. අක්ෂිගෝලය ආශ්‍රයෙන් ඒකට තමයි අපි කියන්නේ චක්කු ප්‍රසාදය කියලා. ඔය ආකාරයෙන් ගත්තාම මේ ප්‍රසාද රූප පහක් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ හරියට දැකීමේ හැකියාව තියෙන රූපේ වගේ. දැකීමේ හැකියාව ගෙන දෙන රූපේ වගේ. එතකොට මේ ප්‍රසාද රූප පහ, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන ප්‍රසාද රූප පහ. ඊළඟට තියෙනවා ගෝචර රූප හතරක් කියලා. ඇත්ත වශයෙන්ම අපිට ඊට වඩා ගෝචර වෙන දේවල් තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් හඳුන්වනවා ගෝචර වෙනකොට අපි ඇහැට ගෝචර වෙන එක, කනට ගෝචර වෙන එක, නාසයට ගෝචර වෙන එක, දිවට ගෝචර වෙන එක. ඒ රූප හතරක් අරගෙන අපි කියනවා ඒවට ගෝචර රූප කියලා. ඒ ගෝචර රූප වෙන්නේ මොනවාද? ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූප. එතකොට කනට ගෝචර වෙන්නේ ශබ්ද රූපය. එතකොට නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය. එතකොට වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියන හතර ගෝචර රූප ගණයට වැටෙනවා. ඊළඟට තියෙනවා භාව රූප දෙක. භාව රූප කියලා කියන්නේ ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියන ඒ අර ස්ත්‍රී ගති ලක්ෂණ, සංකල්ප ආදී වශයෙන් ඒ සත්ත්ව సంతානය තුර ඇති කරන සුළු ඇති වෙන්න උදව් වෙන රූප කොටසක් තමයි මේ භව රූප කියන්නේ පුරුෂ භව රූප කියන්නේ ඒකයි. ඒ කියන්නේ හිස කෙස් කියන්නේ කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වාම ස්ත්‍රියක් පුරුෂයක් වෙන් වෙන්නේ මෙන්න මේ භව රූප නිසා. ඒ කියන්නේ කෙස් ගහේ පවා තියෙන විශේෂ වූ විශේෂිත වූ ලක්ෂණයක් ස්ත්‍රී පුරුෂ භව අංගවන. ඒකට අපි කියනවා ස්ත්‍රී භව රූප පුරුෂ භව රූප කියලා. ඊට පස්සේ තියෙනවා හදේවත් රූප කියලා. හදේවත් රූපය කියලා කියන්නේ අපිට සිතක් ඇති වෙන්න මේ කාමාවචර ලෝකෙ ගත්තාම එහෙමත් නැත්නම් අපි පංචවෝකාර භවය කියලා කියන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම තියෙන සත්ත්ව සංතාන තුල සිත් හට ගැනීම සඳහා අවශ්‍ය වෙනවා යම් කිසි තැන. අර බලන්න ඇහැ උපකාර වෙනවා වගේ මේ සිත් ඇති වෙන්න උපකාර වෙනවා තැනක්. ඒකට අපි කියනවා වස්තු රූපය කියලා. එහෙම නැත්නම් හදේ වස්තු රූපය කියලා. ඊළඟට තව එකක් තියෙනවා මේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා. ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියන්නේ මේ රූප කොටස් ටික විශේෂයෙන් කර්මජ රූප කොටස් ටික අපි ඉස්සරහට කතා කරන මොනවාද කර්මජ රූප කියන්නේ කියලා. මේ කර්මජ රූප කොටස් ඉදිරියට සංතති වශයෙන් පවත්වාන්නේ. දැන් අපිට මේ ඇහැ කියන එක. ඇහැ අපිට කර්මයෙන් ලැබිච්ච එකක්. අර අපි දන්නවනේ සූත්‍ර පිටකයේ තියෙන චක්කුම් බික්කවේ පුරාණ කම්මං කියලා. ඒ කියන්නේ ඇහැ කියන එක මේ පුරාණ කර්මයෙන් ලැබිච්ච දෙයක් රූපයක්. එතකොට ඒ රූපය ඇහැ අන්ධ වෙනකම් හෝ එහෙමත් නැත්නම් කෙනෙක් මැරෙනකම් පැවැත්වෙන්න උදව් කරන රූපයක් තියෙනවා. ඒ වගේම කන කියන දේ ඒක බිහිරි වෙනකම් ඒක වැඩ කරන්නේ නැති තාක් දිගින් දිකට ඒකේ කෘත්‍ය කරන්න උදව් වෙන රූපයක් තියෙනවා. ඒ තමයි ජීවිත ඉන්ද්‍රිය රූප. මේ කර්මජ රූප පැවැත්වීම සඳහා උපකාර කරන රූප කොටස. ඒක ජීවිත ඉන්ද්‍රිය රූපය හැටියට සැලකෙනවා. ඊට පස්සේ තියෙනවා ආහාරජ රූපය. එහෙම නැත්නම් අපි කියන එකට ඕජා රූපය කියලා. ඒක තමයි අර ශුද්ධාෂ්ටකයේ අපි කතා කරනන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඒකට ඕජා රූපේ මත නැත්නම් අපි ආහාර රූපේ කියලා එතන සඳහන් කරනවා. ඕජා රූපේ මත නැත්නම් ආහාර රූපේ කියලා. ඊළඟට තියෙනවා පරිච්ඡේද රූපේ කියලා. ආකාශ රූපේ කියලා ඒකට කියනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා මේ රූප තියෙන්නේ තනි තනියෙන් නෙවෙයි. රූප තියෙන්නේ මේ කලාපයක් හැටියට. ඒ කියන්නේ අපිට අවස්ථාවක් කවොත් මතක් කරගමු නැවතරක් මේවා තියෙන්නේ පොඩි පොඩි මිටි වගේ කියලා අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුන්නා. ඒ මිටි අතර තියෙන යම් කිසි අවකාශයක්. එකිනෙකින් වෙන් වෙන ගතියක්. එක රූප කලාපයකින් අනෙක් රූප කලාපේ වෙන් වෙන ගතියක්. ඒ අතර තියෙන ඉඩට අපි කියනවා අවකාශය කියලා. නැත්නම් ආකාශ රූපේ කියලා අපි කියනවා. ඊට පස්සේ තියෙනවා විඤ්ඤාති රූප කියලා කොටස් දෙකක්. විඤ්ඤාති කියලා කියන තේරුම තමයි අංගවනවා කියන හැඟීම. දැන් මේ දැන් මම කතා කරන එක මේ අපේ කල්යාණ මිත්‍රින්ට ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒගොල්ලන් යමක් එකකින් ග්‍රහණය කරගන්නවා. අහවල දේ ගැනයි මේ කියුවේ කියලා. මේ කතා කරන්නේ රූපේ ගැනයි කියන අදහසක් එනවා. මේ කියන අදහසක් එනවා. එතකොට ඒකට කියනවා විඤ්ඤාති රූපේ කියලා. ඒ වගේම දැන් කෙනෙක් ඇවිදිනකොට අපිට දැනනවා එයා ඇවිදිනවා කියලා. ඒ වගේම අතෙන් සංඥාවක් කරනකොට අපිට තේරෙනවා මේ අපිට අතෙන් සංඥාවක් කරනවා. නැගිටින්න කියලා කියනවා. වාඩි වෙන්න කියලා අතෙන් සංඥා කරන්න පුළුවන්. එන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් කකුලක් ඇද ඇද යනවා නම් අපිට තේරෙනවා එයාගේ කකුලක යම්කිසි ආබාධයක් තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක් කොන්ද අල්ලගෙන යනවා නම් අපිට තේරෙනවා එයාට කොන්ද යම්කිසි ආබාධයක් තියෙනවා කියලා. එතකොට යම්කිසි ඇඟවීමක් ඒ ඉරියව් ප්‍රවැත්ම තුළ සිදු වෙනවා. එතකොට අපිට ඒකට කියනවා කාය විඤ්ඤාති කියලා. අර වචනෙන් කියනකොට අපි කියන එකට වචී විඤ්ඤාති. එතකොට වචී විඤ්ඤාති රූපයයි කාය විඤ්ඤාති රූපයයි කියලා විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. විඤ්ඤාති කියන්නේ ඇඟවීම. ඊළඟට කියනවා විකාර රූප කියලා කොටසක්. විකාර රූප කියලා කියනවා ලහුතා රූපේ, මුදුතා රූපේ, කම්මඤ්ඤතා රූපේ කියන රූප තුනර තමයි අපි මේ විකාර රූප කියලා කියන්නේ. ඒ කියන්නේ ලහුතා කියලා කියන්නේ සැහැල්ලු ගතිය. සැහැල්ලු ගතිය කියන්නේ මේ ශරීරයේ තියෙන ඇතරම මේ ලහුතා කියලා වෙනම රූපයක් නෙමෙයි. මේ අනෙකුත් රූපවල තියෙන යම්කිසි ආකාරයක සැවැත්මක් ලක්ෂණයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ලහුතාව කියලා කියන්නේ සැහැල්ලු ගතිය. ඊළඟට මුදුතාවය කියලා කියන්නේ මෘදු ගතිය. රළු ගතිය නෙමෙයි මෘදු ගතිය. ඊළඟට තමයි කම්මඤ්ඤතා රූපේ. කම්මඤ්ඤතා රූපේ කියලා කියන්නේ එක් කර්මන්නේ බව නැත්නම් වැඩට ගන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් ගතිය තමයි කර්මන්නේ ගතිය කියලා කියන්නේ. දැන් අපි ඉතිරියට පුළුවන් උස් කතා කරමු. එතකොට ඒ ටිකට අපි කියනවා විකාර රූප කියලා. ඊළඟට තියෙනවා ලක්ෂණ රූප කියලා රූප හතරක්. ඒකෙන් කරන්නේ ඒක කියන්නේ මේ අනිත්කුත් රූපවල කියන්නේ මූලික රූපවල තියෙන තවත් ලක්ෂණයක් ගැන තමයි හඳුන්වන්නේ. මේ තමයි උපචය. උපචය කියන්නේ ඇතිවීම කියන එක, හට ගැනීම. උප්පත්තිය. සම්පති. සම්පති කියන්නේ පැවැත්ම. ජරතාවේ. ජරතාවේ කියලා කියන්නේ දිරාගෙන යන ගතිය. ඊළඟට අනිච්චතාව. ඒකෝ කියනවා උපචය, සම්පති, ජරතා, අනිච්චතාව කියලා රූප හතරක්. ඒ අනිච්චතාව කියන්නේ අනිත්‍යතාව. කියන්නේ ඒකත් මේ රූපවල ලක්ෂණයක්. ඒ හතරට අපි කියනවා ලක්ෂණ රූප කියලා. ඔය ආකාරයෙන් බලනකොට මම හිතනවා මම 28ම කිව්වයි කියලා. ඒ 28 තමයි රූප කියලා අපි ඉගෙන ගන්න. ඒ 28 නැවතවරක් විවිධ විදිහට මේක බෙදීම් කරලා බලනවා. මේක එක එක පැති වලින් බලනවා මේ රූප දිහා. කොහොමද දැන් කෙනෙකුට ඇත්තටම මේවා ගැන බලන්න ගොඩක් කියුම් මනසකට පත් වෙච්ච වෙලාවට මේවා එකිනෙක ගැන ධම්ම විචයක් නැත්තම් සිතීමක් මෙනෙහි කිරීමක් කෙනෙකුට කරන්න පුළුවන් මේක තවදුරටත් හඳුනා ගන්න. එතනදී වෙන්නේ අපිට මූලික වශයෙන්ම මේ නැවතවරක් මේ රූප කොටස් ටික බෙදනවා. අජ්ජත්තික රූප, බාහ්‍ය රූප කියලා ඔන්න එක විදිහකට බෙදනවා. ඊළඟට වස්තු රූප, අවස්තු රූප කියලා බෙදනවා. ඊළඟට ద్వාර රූප, අද්්වාර රූප කියලා තව කොටසකට බෙදනවා. ඉන්ද්‍රිය රූප, අනින්ද්‍රිය රූප කියලා බෙදනවා. ඊළඟට ඕලාරික රූප, සුකුම රූප කියලා බෙදනවා. ඊට පස්සේ උපාදින්න රූප, අනුපාදින්න රූප කියලා බෙදනවා. ඊට පස්සේ සනිදස්සන රූප, අනිදස්සන රූප කියලා බෙදනවා. ගෝචර රූප, අගෝචර කියලා රූප කියලා බෙදනවා. ඊට පස්සේ අවිනිබ්බෝග, විනිබ්බෝග කියලා බෙදනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මොකද මේවා අපිට මතකයි අපි ඔය පဋාණ දේශනා ගන්නකොට කතා කරා මේ බාහිර රූප. සමහරට ඔය පච්චිනීක ධර්ම යටතේ වගේ එනකොට අපිට එක එක මේ රූප කොටස් ගැන කිව්වා. ඒකට අපි බලමු මේ මොනවද මේ විදිහට හඳුන්වන්නේ කියලා. අජ්ජස්තික රූප කියන තැනදී මූලික වශයෙන්ම ගන්න, මූලික වශයෙන්ම කියන්නේ ඒ අජ්ජස්තික රූප කියලා ගන්න ප්‍රසාද රූප පහ තමයි අජ්ජස්තික රූප කියලා ගන්න. මොනවද ඒකට ප්‍රසාද රූප පහ? චක්කු ප්‍රසාද, ඝාන සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන ප්‍රසාද රූප පහ අජ්ජස්තික රූප. එතකොට 28 න් පහක් ගියහම 23ක් කියනවා අජ්ජස්තික නවන රූප. ඒ ටිකට අපි කියනවා බාහිර රූප කියලා. ඊට වස්තු රූප. වස්තු රූප කියලා කියන්නේ යම්කිසි වස්තුවක් ආධාර කරගෙන කියන අර්ථයෙන් තමයි අපි වස්තු රූප කියලා කියන්නේ. එතකොට එතනදි අපි ගන්නේ අර කලින් කිව්ව ප්‍රසාද රූප පහත් එක්ක අදේවත් රූපය කියන එක ගන්නවා. ඒකට හේතුව තමයි දැන් වස්තු රූපයක් ආධාර කරගෙන තමයි විඥානය කියන එක ඇති වෙන්නේ. එතකොට අපි දන්නවා චක්කු විඥානය ඇති වෙන නම් චක්කු වස්තුව කියන එක නැත්නම් චක්කු වස්තුව කියන එක ප්‍රයෝගී වෙනවා. ඒ කියන්නේ චක්කු ප්‍රසාදීම තමයි. ඒතකොට චක්කු ප්‍රසාදී උපකාර කරගෙන තමයි චක්කු විඥාන පහළ වෙනවා. එහෙමනම් චක්කු වස්තුව කියන එකත් ඒ වස්තු රූප වලට අයිති වෙනවා. ඊළඟට සෝත වස්තුව. සෝත වස්තුව කියන්නේ සෝත ප්‍රසාදී. ඒක වස්තු රූපයක් වෙනවා. ඒ වගේම ගාන ප්‍රසාදයේ ගාන වස්තු රූපය. ජීව ප්‍රසාදයේ කියන ජීව වස්තු රූපය කියලා ගන්නවා. ඊට පස්සේ කාය, කාය ප්‍රසාදයත් කාය වස්තු රූපය හැටියට ගන්නවා. ඊළඟට අර අපි කිව්වේ සිත් ඇති වෙන්න හදේ වස්තු රූපය උදව් වෙනවා කියලා. එතකොට හදේ වස්තු රූපයක් ගත්තාම මෙතන වස්තු රූප හයක් තියෙනවා. කාය අපි ගත්තාම චක්කු, සෝත, ගාන, ජීව, කාය, හදේ කියන ඒ වස්තු රූප හය තමයි වස්තු රූප හැටියට මේ 28 න් අපි අඳලා ගන්න. එතකොට මේ 28 න් 6ක් ගියාම ඉතුරු 22ම අවස්තු රූප හැටියට සැලකෙනවා. ඊළඟට තමයි ద్వාර රූප. ద్వාර රූප කිව්වහම ద్వාර රූප අපිට 7ක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ මෙහෙමයි. ඒ දැන් අපි දන්නවා ප්‍රසාද රූප කිව්වහම දැන් අපි චක්කු ద్వාරය කියලා කියන්නේ චක්කු ප්‍රසාදය තමයි. එතකොට සෝත ద్వාරය කියලා කියන්නේ සෝත ප්‍රසාදය. එතකොට ඒ විදිහට ගත්තාම අපිට මේ ප්‍රසාද රූප පහයි. ඊළඟට අපි කිව්වා මේ අර විඤ්ඤාති රූප දෙකක් තියෙනයි කියලා. ඒ විඤ්ඤාති රූප ඇති වෙන්නේ කොහෙන්ද? අපි ඒකට කියනවා කායද්්වාරයයි වාග්ද්වාරයයි කියලා. දැන් කතාවක් කියන එක ඇති වෙන්නේ වාග්ද්වාරයෙන්. වාග්ද්වාරයෙන් කියන අපි කියන්නේ කතෙන් කියලා කිව්වොත් ඒකට අපි කියනවා වාග්ද්වාරය. එතකොට අපි අතපය හෙලවීමක් නැත්නම් ඇඟ චලනය කිරීමක් වෙනවා නම් ඒ කාය විඤ්ඤාති ඇති වෙන්නේ කායද්්වාරය හරහා. ඒක නිසා අපි ద్వාර හැටියට ගන්නකොට ద్వාර රූප හතක් ගන්නවා. ඒ හත තමයි චක්කු සෝත ගාන ජීවහා කාය කියන එකයි. ඊළඟට ඒ ප්‍රසාද රූප ටික ඒ ගැස්සී. ඊළඟට වාග් ద్వාරයයි කාය ద్వාරයයි කියලා තව දෙකක් හඳුන්වනවා අර විඤ්ඤාති රූප දෙක නිසා. එතකොට ඒ ටික තමයි ద్వාර රූප හත වෙන්නේ. එතකොට අද්්වාර රූප වෙන්නේ 28න් හතක් ගියාම ඉතු වෙන්නේ 21යි. ඒ 21ම අද්්වාර රූප වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය රූප. ඉන්ද්‍රිය රූප කියලා ගන්නවා අපි රූප 8ක්. ඒ මොනවද? අපි දන්නවා අපි සාමාන්‍ය ගන්නකොට චක්ඛුඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය කියලා කතා කරනවානේ. නේද? දැන් සූත්‍ර දේශනාවලදී අපි චක්ඛුඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාමේන්ද්‍රිය කියලා ඒ ආදි වශයෙන් කතා කරනවා. ඒ ඉන්ද්‍රිය රූප පහ. එහෙම නැත්නම් ප්‍රසාද රූප පහ. ඊට අමතරව අපි කතා කරා ඉස්තිභාව රූප, පුරුෂ භාව රූප කියලා. එතකොට අපිට ඒ දෙක පුරුෂේන්ද්‍රිය, ඉස්තිේන්ද්‍රිය කියලා දෙකකට ගන්න පුළුවන්. එතකොට 5යි 2යි 7යි. ඊළඟට අපි කතා කරා ජීවිතේන්ද්‍රිය කියලා. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ අර කර්මජ රූප දිගින් දිගටම පැවැත්වීමට උපකාර කරන රූපේ. එතකොට ඒකත් ආපුවම ප්‍රසාද රූප 5යි, ඉස්තිේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය ගත්තම ඉන්ද්‍රිය රූප තියෙනවා 8ක්. එතකොට අනින්ද්‍රිය රූප කීයක් තියෙනවද? 20යි. මොකද දෙක එකතු 28ක් වෙන්න ඕන. ඊළඟට තියෙනවා ඕලාරික රූප, සම්තිකේ රූප, සප්පටික රූප කියලා කොටස් තුනක්. අපි මුලින්ම ගත්තොත් ඕලාරික රූපයි සුකුම රූපයි ගත්තොත් ඕලාරික රූප කියලා ගන්නෙ මේ ප්‍රසාද රූප 7යි. ප්‍රසාද රූප පහන් චක්කු සෝත ගාන ජීවහා කාය කියන ප්‍රසාද රූප 5යි. ඊළඟට ගෝචර රූප 4ක් ඇටිට අපි කිව්වා වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා. ඊළඟට ඇත්තටම දැන් ඒකට අපි බලනවා දැන් කාය ප්‍රසාදයට මොනවද අහුවෙන්නේ. අපි දැන් ගෝචර රූප හතරක් ගත්තාම වර්ණ කියලා ගත්තා. හරි. වර්ණයේ ගෝචර වෙන්නේ ඇහැට. ශබ්දයේ ගෝචර වෙන්නේ කනට. ඊළඟට ගන්ධයේ ගෝචර වෙන්නේ නහයට. හරි. මේ ඊට පස්සේ කියන්නේ ඝන මේ චක්කු සෝත ඝන කියන කොටස. ඊළඟට රස ගෝචර වෙන්නේ ජීවහා කියන කොටස. එතකොට කාය කියන කොටසට මොකද්ද ගෝචර වෙන්නේ? අර මහා භූත රූපවල තියෙන පඨවි, තේජෝ, වායෝ කියන මහා භූත තුනම තමයි මේ කාය ප්‍රසාදයට ගෝචර වෙන්නේ. එහෙමනම් අපිට ප්‍රසාද රූප පහයි අර කලින් කිව්ව ගෝචර රූප හතරට එකතු කරන්න වෙනවා. පඨවි, තේජෝ, වායෝ කියන පොට්ටබ්බ රූප තුනත් එකතු කරන්න වෙනවා. එතකොට ප්‍රසාද රූප පහයි, ගෝචර රූප හතරයි, 9යි. ඒ 9ට පොට්ටබ්බ රූප තුන. ඒ කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන දෙක එකතු කරාම 12ක් වෙනවා. එතකොට ඕලාරික රූප 12ක් වෙනවා. එහෙමනම් අපි දන්නවා 16ක් තියෙනවනේ. මොකද එකතු කරාම 28ක් උත්තරේ ලැබෙනවා. එහෙමනම් අපි දන්නවා සුකුම රූප 16යි, ඕලාරික රූප 12යි. ඊළඟට තියෙන සම්තිකේ රූප, ධූරේ රූප කියලා. සම්තිකේ රූප කියනකොට ඔය කිව්ව 12ම තමයි අයිති වෙන්නේ. ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, පොට්ටබ්බ රූප 3යි, ආපම ඒ 12 තමයි සම්තිකේ රූප කියන්නේ. මෙතනදී සම්තිකේ රූප කියලා කියන්නේ සම්තික කියලා කියන්නේ මේ ළඟයි කියන අර්ථයෙන්. ළඟ මොනවටද? අවබෝධයට ළඟයි. ඒ කියන්නේ මේවා ගොරෝසුව, රළුව, ඕලාරිකව හම්බෙනින්ද අවබෝධ කරන්න ලේසි. සුකුම රූප අමාරුයි තේරුම් ගන්න. මොකද ඒකේ ඒ තරම් සූක්ෂමයි. ඒක නිසා අපි සම්තිකේ රූප කියලා ඒ 12 ගන්නවා, ධූරේ රූප කියලා අනිත් 16 ගන්නවා. ඒ වගේම සප්පටික රූප, අප්පටික රූප කියලා ගන්නකොට සප්පටික රූප කියලා ගන්නේ ඔය කිව්ව 12මයි. මොනවද? ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 4යි, පොට්ටබ්බ රූප 3යි. ඒ 12 තමයි සප්පටික රූප වෙන්නේ. එතකොට ඒ 12ට අයිති නැති ඉතුරු 16 අප්පටික රූප බවට සලසනවා. ඊළඟට තමයි මේක හුඟක් ගැස්සන වැඩගත් වෙන දෙයක් උපාදින්න රූප කියන එක. උපාදින්න රූප, අනුපාදින්න රූප කියන කාණ්ඩය. උපාදින්න කියන එකේ තේරුම තමයි මේ තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්නා කියන අර්ථය තමයි ඒකට තේරුම දීලා තියෙන්නේ. උපාදින්න රූප. ඊළඟට මේ එතන දිගන්නේ මොනවද? අපි කතා කරා ඉස්සලා ඉන්ද්‍රිය රූප 8ක්. ඉන්ද්‍රිය රූප 8 කියලා කිව්වේ ප්‍රසාද රූප 5යි, ඉත්ත්‍ය රූපේ, පුරුෂ ඉන්ද්‍රිය රූපේ, ජීවිත ඉන්ද්‍රිය රූප කියන ඒ 8 ගත්තා. ඊළඟට අපි දන්නවා ශුද්ධ ආශ්‍රිතකය. ශුද්ධ ආශ්‍රිතකයට ගන්නෙ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජාව කියන 8යි. ඊළඟ හදේ වස්තු රූපයයි පරිච්ඡේද රූපය. ඒක තමයි උපාදින්න රූප කියලා ගන්න. ඒ කියන්නේ කර්මයෙන් ඇති වෙන රූප හැටියට තමයි මේ උපාදින්න රූප සලසන්නේ. ඒ ටිකට ගන්නේ මොනවද? ඉන්ද්‍රිය රූප 8යි. ඒ කියන්නේ ඉන්ද්‍රිය රූප ටික ඔක්කොම මේ උපාදින් තණ්හා දෘෂ්ටි වශයෙන් සරකුන් දමන රූප. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියන ටික ඊළඟට හදේ රූපය පරිච්ඡේද රූපය ගන්නවා. ඒ 18 උපාදින්න රූප හැටියට. ඒකට අනුපාදින්න රූප හැටියට ඒ 18 අරනකොට තියෙන 10. ඉතින් 10 ගන්නවා අනුපාදින්න රූප කියලා. ඊළඟට තියෙනවා සනිදස්සන රූප, අනිදස්සන රූප කියලා. දැන් මේ රූප 18 සනිදස්සන කියලා කියන්නේ දකින්න පුළුවන් රූපේ කියන අර්ථය. එතකොට මේ 18ෙම දකින්න පුළුවන් රූපේ තමයි වර්ණ රූපේ. අනිත් එකක්වත් දකින්න බෑ. පඨවි කියන එක දකින්නත් බෑ. ආපෝ, තේජෝ, වායෝ කියන දකින්න පුළුවන් රූප නෙවෙයි. ප්‍රසාද රූප ටික දකින්න බෑ. අපිට ඇහැ පෙනුනට, අපිට ඇහැ ගෝලිය පිට දැක්කම, අපි කණ්ණාඩියෙන් අපේ රූපේ බලනකොටත් අපිට ඇහැක් කියලා යමක් අපි හිතාගෙන ඉන්නවනේ. එතකොට අපිට මේකෙන් තේරෙනවා අපිට ඒක දකින්න පුළුවන් ඇහැක් අපිට නැහැ කියලා. දකින්න පුළුවන් කනක් අපිට නැහැ. එතකොට මොකද්ද තියෙන්නේ දකින්න පුළුවන් එකම රූපය? ඒ තමයි වර්ණ රූපේ. දැන් අපි ඇහැ කියලා දකින්නේ වර්ණ රූපයක්මයි. ඒකයි අපි දැන් සාමාන්‍ය සම්මුතිය දිහා කියලා බලනකොට පේන්නේ වර්ණ රූපයක්. නමුත් ඇත්ත වශයෙන්ම අපි මෙතනදී ඇහැ කියලා කියන්නේ චක්කු ප්‍රසාදේ, ඒ ප්‍රසාද රූපය දැක ගැනීම හැකියාවක් නැහැ. ඒ වගේම සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, නහය දැක්කට ගාන ප්‍රසාදේ කවදාවත්ම පේන රූපයක් නෙවෙයි. ඒකෝට එකම සනිදස්සන රූපය එහෙම නැත්නම් දකින්න පුළුවන් රූපය තමයි වර්ණ රූපය. ඊළඟට තියෙනවා තව කොටසක් ගෝචර ග්‍රාහක රූප, අගෝචර ග්‍රාහක රූප කියලා. ගෝචර ග්‍රාහක රූපය කියලා කියන්නේ යම් දෙයක් ගෝචර කිරීමේ හැකියාව තියෙන රූපය. මොනවද යම් දෙයක් ගෝචර කරගන්න හැකියාව තියෙන රූප? ඒ තමයි ප්‍රසාද රූප ටික. එහෙන් පුළුවන් වර්ණය ගෝචර කරගන්න. කණෙන් පුළුවන් ශබ්දය ගෝචර කරගන්න. නාසයෙන් ගන්ධය ගෝචර කරගන්න පුළුවන්. දිවෙන් රස ගෝචර කරගන්න පුළුවන්. ඒකට කයෙන් අර පොට්ටබ්බ කීපු අර පඨවි තේජෝ වායෝ ටික ගෝචර කරගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රසාද රූප පහට අපි කියන ගෝචර ගාහික රූප කියලා. ඒක අගෝචර ගාහික රූප වෙන්නේ ඉතුරු 23ම අගෝචර ගාහික රූප වෙන. ඊළඟට තියෙනවා ওই ගෝචර කොටස් දෙකක් නැවත වරක් බෙදලා තිනවා. ඒක තමයි අසම්පත්ත ගාහික රූප, සම්පත්ත ගාහික රූප කියලා. දැන් බලන්න අපි ඇහෙන් රූපයක් බලනකොට, ඇහෙන් රූපයක් බලනකොටයි අතින් යමක් අල්ලනකොටයි තියෙන වෙනස මොකද්ද? අපි ගත්තොත් මේ අජ්ජත් බාහිර කියන මේ ආයතන දෙක නැත්තම් ඒ රූප දෙක ප්‍රසාද රූපයක් බාහිර රූපයක් ගත්තාම, ඇසත් වර්ණ රූපයක් ගත්තාම ඒ දෙක භෞතිකව එකටින්කට ගෑවෙන්නේ නැහැ. ඈත තියෙන දෙයක් දැකලා අපිට කියන්න පුළුවන් ආයක නිල් පාටයි කියලා. අපි අහස බලලා කියනවා අහස නිල් පාටයි කියලා. හැබැයි අහස ඇවිල්ලා ඇහි වැදිලා නැහැ. නමුත් දැන් අපි දෙයක් අල්ලලා බලලා කියනවා මේක සීතලයි කියලා. එහෙම නැත්නම් මේක තදයි කියලා කියනවා. මේක තද ගතියක් තියෙනවා කියලා. එතකොට ඒ වස්තුව තමන්ගේ කාය ස්පර්ශයේ නැත්නම් කාය ප්‍රසාදේ ගෑවිලා තියෙනවා. ඔන්න ඔය වෙනස අනුව අපි කියනවා අසම්පත්ත ගෝචර ගාහික, සම්පත්ත ගෝචර ගාහික කියලා. අසම්පත්ත ගෝචර ගාහික කියලා කියන්නේ ඈත තියෙන ගෝචරය අපිට ගන්න පුළුවන් නම්, ගෝචර වෙනවා නම්, ඈත තියෙන දේක් ගෝචර වෙන අවස්ථාවේදී අපි කියන එක අසම්පත්ත ගෝචර ගාහික. සම්පත්ත කියන්නේ එකට ඇසිල් වෙනවා, එකට හැප්පෙනවා වගේ අදහස. එතකොට දැන් චක්කු ප්‍රසාදයක් සෝත ප්‍රසාදයක් ගත්තොත් චක්කු ප්‍රසාදයෙන් පුළුවන් ඈත තියෙන අරමුණක් මේ ගන්න. ඒ කියන්නේ ඈත තියෙන වර්ණ රූපය දකින්න උදව් කරන චක්කු ප්‍රසාද. ඒ වගේම ශබ්ද ගත්තත් ඈත තියෙන ශබ්දයක් ඇහෙන්න උදව් කරන. ඒ කියන්නේ ශබ්දය ඇත්තටම තියෙන කනට බාහිර. ඒ කියන්නේ සෝත ප්‍රසාදයේ බාහිර ඈතින් තමයි ඒ ශබ්ද තියෙන්නේ. අපිට කනට කොච්චර ලං කරලා ශබ්දයක් ඇහුවත් ඒ දෙක අතර පරතරයක් තියෙනවා. ඒකින්න ඒකට කියන අසම්පත්ත ගෝචර ගාහයක. කියලා එහෙනම් සම්පත්ත ගෝචර ගාහන කරලා ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද දෙක දැන් නහයට යමක් ඇවිල්ලා වැදුනොත් තමයි ඒකේ ගඳ සුවඳ දැනෙන්නේ. ඈත තිබ්බට දැනෙන්නේ. ඒක නහයේ හුස්ම ගන්නකොට ඇවිල්ලා වැදුනහම තමයි දැනෙන්නේ ගඳ සුවඳ. එතකොට ඒ වගේම දිවට රස දැනෙන්නේ එළියේ තිබ්බට දැනෙන්නේ නැහැ. ඒ දිවේ ගෑවෙන්න ඕනේ රස දැනෙන්න. ඒ වගේම කයත් ඒ වගේ. කයේ ගෑවෙන්න ඕනේ ඒ මේ කාය ප්‍රසාදයෙන් ඒක දැනගන්න. ඒක නිසා ඒවට කියනවා සම්පත්ත ගෝචර ග්‍රාහික කියලා. ඒකට අන්න ඒ වෙනසත් අපි දැනගමු මේ විදිහට. ඊළඟ අවසානයේ තියෙනවා අවිනිබ්බෝග විනිබ්බෝග කියලා. විනිබ්බෝග කියලා කියන්නේ බෙදන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි විනිබ්බෝග කියන්නේ. අවිනිබ්බෝග කියලා කියන්නේ බෙදන්න බැහැ කියන අර්ථයෙන් අවිනිබ්බෝග කියලා කියනවා. එතකොට මේ රූප 28න් රූප 8ක් තියෙනවා. ඒ 8 පවතින්නේම එක තමයි. ඒකින් එකක් වෙන් කරලා ගන්නම බෑ. එකක් තියනනම් අනිත් 7ක් එතනම තියෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න දේ මොනවද? ශුද්ධ ආෂ්ටකේ එමත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප 8. මේ රූප 8 කොහේදීවත් වෙන් කරලා එකිනෙකට වෙන් කරලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක පවතිනවා නම් එතන එක තමයි ඒ ටික පවතින්නේ හැම රූප කලාපයකම. ඉතින් රූප කලාපයට ගැසීමට තියෙන ඕන අවම කොටස් ටික තමයි මේ ශුද්ධාෂ්ටකය කියන අට. ඒකට වෙන වෙනම එකතු වෙලා වෙන වෙන කලාප ඇති වෙනවා. නමුත් අවම වශයෙන් මේ අට එකට තියෙනවාමයි. ඉතින් ඒ විදිහට තමයි මේ මූලික වශයෙන්ම රූප විභාගයේ කියන කේදී අපි මූලික වශයෙන්ම හඳුන්වන්නේ. ඊට පස්සේ මේ තව පොඩි කොටසක් තියෙනවා. අපි ඒක ටිකට යන්න කලින් මේ පිළිබඳව යමක් දැනගන්න තියෙනවා නම් තවදුරටත් මතක් කරගන්න තියෙනවා නම් අපි ප්‍රශ්න මාර්ගෙන් යමු සාකච්ඡාවකට. හොඳයි, කෙරුවන් සරණයි. ඉතින් සන්නය ජනිත මහත්තය මේ සමුද්දේශා විභාගාච්ච කියන කලාපවලට බෙදෙන කොට මහත්තය මේ අලුත් අය තියෙන නිසා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙනවද මහත්තය? ඔව්, ඒක ඇත්තටම මෙහෙමයි. ඒක ටිකක් වැඩිපුර කරුණු කාරණා දැනගත යුතු තැනක් වෙනවා. අපි ඉදිරියට සාකච්ඡාවකදී අපි බලමු ඒ රූප කලාප බෙදෙන හැටි. අපි වෙනම සාකච්ඡා කරමු වෙනම, මොකද ඒකට ටිකක් කල්ගත වෙන එකක්. ඒක නිසා අපි වෙනම අවස්ථාවක සාකච්ඡා කරමු කියලා යෝජනා කරනවා. ප්‍රසන්න මහත්මයා ඒක මතක් කරපේක හොඳයි. හරි, එහෙමනම් අපි ඉදිරියට යමු. මම හිතන ප්‍රයෝජනයක් වෙනවා කියලා කවුරුත් නිශ්ශබ්දතාවයේ ආරක්ෂා කරත් මම හිතන යම් කිසි ආකාරයකින් මේ කොටස් ප්‍රයෝජනයක් වෙනවායි කියලා. අඩුම ගානේ කලින් ඉගෙන ගත්ත දේවල් මතක් කරගන්න හරි. ජයන්ත මහත්තයා සාකච්ඡාව ඉදිරියට යන්න ඕන නම් මට පුළුවන් ප්‍රශ්න අසමී යන්නත්. මේ මම එහෙම හවුත් පොඩ්ඩක් මේ උනන්දුයි සජීවක් කියනවා. ඒක තමයි නැත්නම් කච්චි නේද වාන් ඉන්නවා තේරුණාද නැද්දන්නේ නැහැ. මේ ඒක තමයි, ඒ නිසා අපි එහෙම කතා කරගෙන යමු මං හිතන්නේ. හොඳයි ජයන්ත මහත්තයා, අපිට බොහොම මේ හොඳින් ඒ කාරණා පැහැදිලි කරලා දුන්නා මේ රූප 28 සම්බන්ධ කරලා. ජයන්ත මහත්තයා මේ මට තවදුරටත් පැහැදිලි කරලා දෙනවාද මේ මොකද කම්මඤ්ඤතා රූපේ පිළිබඳව? අතරම මේ කම්මඤ්ඤතා රූපේ කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව කොහොමද අපි තේරුම් ගන්න ඕනේ කියලා සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් සහිතව වගේ පුළුවන් ද පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඔව්, කම්මඤ්ඤතා රූපේ කියන්නේ ඇත්ත මේ ඒක රූපවල තියෙන ලක්ෂණයක් කියන එක අපි දැනගත්තා. ඒකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් හුඟක් වෙලාවට බලන්න, දැන් කෙනෙකුට අපි කර්මඤ්ඤය කියලා කියන්නේ අපේ මේ කය නැත්නම් මේ රූප කොටස් වලින් අපේ කය හැදලා තින්නේ. එතකොට ඒව ක්‍රියාත්මක කිරීමේ තියෙන දෙහිසිකම පහසුකම වගේ දේවල් තමයි මේ කම්මඤ්ඤතා කියලා කියන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ රූප හැදෙන්න සමහර සමුත්ථානයට යන්න වෙනවා. ඒක ගැන චුට්ටක් පැහැදිලි කරන්න. උදාහරණයක් ඇටියෙත අපි ඇඟේ රූප හැදිනවා කැම නිසා, ආහාරය නිසා. අපි දන්නවනේ කර්ම චිත්ත යෙස්තු ආහාර කියලා හතරකින් හැදෙනවනේ. දැන් උදාහරණයක් ඇටියෙත ගත්තොත් කැම වැඩි වුණාම අපිට නිදිමත කියන එක කියන ආහාර ගිරවීම හේතු කරගෙන හරි එහෙම නැත්නම් රැංගේ බර වැඩි ගමත හරි අපේ එනවා නිදිමත ගැතියක්. මේ නිදිගති ගැතිය එනවා කියලා කියන්නේ අර කර්මඤ්ඤතාවයේ මේ රූපවල තියෙන කර්මඤ්ඤතාවයේ එන්න එන්න අඩු වෙනවා. ඉතින් ඒ අඩුවීම තමයි එතනින් පිළිබිඹ වෙන්නේ. ඉතින් කර්මඤ්ඤතාවයක් නිවර්දයාකාරය කියනනම් ආහාර උනත් ප්‍රමාණයකට ගැනීමක් වගේ දෙයක් තියෙන්න ඕන. ඒ ආහාර පිළිබඳව කතා කරනවා. සමහර වෙලාවට ඒ වගේම ඍතු පැත්තෙන් බලුවමත් අපිට ඒ කර්මන් අකර්මන්‍ය ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ අකර්මන්‍ය ගතිය ඇති වෙන්න ඒ විවිධ සාධක ඒ විදිහට බලපානවා. මම හිතන්නේ බුදුරු මහත්මයාට පුළුවන් නේ අපිට යම් කිසි විදිහකින් ඒකට තවත් ආලෝකයක් ලබා දෙන්න. නේද? මම එවද්දී අපි හිතමු යම් කිසි කෙනෙක් මත් ද්‍රව්‍ය පානය කළා කියලා හිතමු. එතකොට එයාට ඒ හේතුවෙන් ඒක පැත්තට දැන් එහෙම නැත්නම් අපි හිතමු මොකක් කර හේතුකින් ශරීරයේ වාතය කිපිලා දැන් ඒක ශරීරයේ වේවුලන්න ගන්නවා ඒ වගේ තත්වයක්. එතකොට මේ එයාට මේ ඕන තැනට යන්න බෑ. විසි වෙවි වැටි වැටි යන තත්වයක් තියෙන්නේ. එතකොට මේ මොකක් කර ඉපස ආදාන නැතුව නැති වෙනවා කියන්න බෑ කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක එයාට කර්මන් බව නැති වෙලා අකර්මන් වෙලා තියෙනවා වගේ නේ තියෙන්නේ. එතන මේ තත්වය මගහරවා ගන්න එයාට පුළුවන් කිසියම් බෙහෙතක් ආධාරයෙන් හෝ කිසියම් විද්‍යාවක් පානය කළා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන් කියලා. එතකොට එහෙම කරනකොට ඒ බෙහෙත් ආදී බීමෙන් ඇතිවන්නා වූ රූපයන් ඒවා ඒ කම්මඤ්ඤතා රූපය සම්බන්ධ කරලා කොහොමද අපි කල්පනා කරන්නේ? මේ බෙහෙත් ආදී පාවිච්චි කරමින් පස්සේ ඇති වූ රූපයන්ගේ ක්‍රියාවන්ට යෝග්‍ය වෙන තත්ත්වයද මේ කම්මඤ්ඤතා රූපය කියන්නේ කියලා. මම මේ වයවස පොතක් බලමින් මේ පොතේ කියලා තියෙන දේ තේරුම් ගන්න බලාපොරොත්තු තමයි මේ අහන්නේ. ජයන්ත මහත්තයා, දුන මහත්මයා, ඒ කාරණාව මතක් කරගන්න. හරි. ඔව්, ඒ කියව කාරණේ ඇත්ත දල්වත් මහත්තයා. ඒ විදිහට අපි හිතා ගන්න ඕනේ. මොකද එතනදී අපි දැන් යම් කිසි විදිහකින් වසක් විසක් එහෙම නැත්නම් ශරීරයට අප්‍රත්‍ය කර දෙයක් භාවිතා කරලා මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් භාවිතා කරාම මහත්මයාට කියමුම දුන මහත්මයා කතා කරාට පස්සේ මම නැවත එක තියෙනවා. දුන මහත්මයා ඔබතුමාට පුළුවන් එක තියෙන. දෙවස්සන්න මේ එකෙදී දරුවතුම තහ ප්‍රශ්නේදී අර ආහාරු මේ අපිට බෙහෙත් හැටියට ගත්තත් ඒ කියන්නේ ඕජ ආහාරු රූප හැටියට තමයි ගිහිල්ලා ඒ මේ ඇඟේ තියෙන රූප කොටස් වල යම් කිසි දුර්වලතාවයක් තිබ්බොත් ඒක මේ කර්මණ්‍ය තත්ත්වනවත ඒක මේ ප්‍රකෘති තත්ත්වයට හදන්නේ ඒකේ ඔක රූප කොටස් වල තියෙන කර්මණ්‍යක් තියෙන කොටස් මේ රූපයක් කියලා බෙහෙතේ චෛතසික වල ගතියකුත් තියෙනවා මේ කර්මඤ්ඤතාව කියන එක. එතකොට ඒ හිතේ කර්මඤ්ඤතාවය අඩු වෙනකොට තියෙන ප්‍රශ්නෙකුත් තියෙනවා සමහර වෙලාවට. දැන් මද්ද්‍රව්‍ය එහෙම ගන්නකොට වෙන්නේ සමහර හිතේ තියෙන කර්මඤ්ඤතාවය වැඩි කරන ගතියකුත් ඒවා වලත් තියෙනවා. මද්ද්‍රව්‍ය ගන්නකොට රූප වලත් ඒකේ කලපෑමක් තියෙනවා. යම් කිසි ඒ දෙක සංසන්දනය කරගන්න බැහැ කොයි වෙලාවද හිතේ කර්මඤ්ඤතාව අඩු වෙනකොටත් තියෙන ප්‍රශ්නයක්ත් තියෙනවා ඇඟේ මැදි වෙන ගතියක්. රූපේ කර්මඤ්ඤතාව රූපේ මේ තියෙන මේ මොකක් හරි මැලිකමක් නිසා කාය දුර්වල කමකුත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉඳලා ඒ දෙකේම තියෙනවා කර්ම හිතේ තියෙනවා කර්මඤ්ඤතාවක් සයිටිස් කැ හැටියට මේ රූපෙත් තියෙනවා කන්න. අපි මෙතන දැන් රූප කොටස් කතා කරන නිසා මේක අර බෙහෙත් ගන්නකොට මේ යම් කිසි රෝගී තත්යක් නිසා අපිට ඇඟේ තියෙන අකර්මඤ්ඤතාවය වැඩි කරගන්න නම් බෙහෙත් අරගෙන එතකොට වෙන්නේ අර ඒ කර්මඤ්ඤතාවය අර කියන්නේ රූප වෙන මේ කර්මඤ්ඤතාව හදන එක තමයි. දැන් සමහර වෙලාවට හිතේ තියෙන ප්‍රශ්න වලට මම දන්නවා මේ අපේ දැන් රෝගීන්ට දෙනවා වැඩි කෝප වෙන අයට බෙහෙත් දෙනවා. හැබැයි මම දන්නේ මම හිතන විදිහට බෙහෙත් දීලා හිතේ කර්මණ්‍යතාවය ඇති කරගන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ. ඒකෙන් කරන්නේ අර කයේ තියෙන රූපය තමයි යම්කිසි මේ බලපෑමකට ලක් කරලා ප්‍රතිකාර කරන්නේ බෙහෙත් ආහාරජ රූප වලින් හිතේ තියෙන කර්මඤ්ඤතාවය වැඩි කර ගන්න පුළුවන් කමක් නැහැ. සමහර මානසික ලෙඩුන්ටත් බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් දෙන එකෙන් කරන්නේ යම් කිසි රූප කොටස් වලට තමයි ඒකේ බලපෑම තියෙන්නේ මිස ඒක හිතේට ඒක තියෙන මේ බලපෑම කොහොමද කිව්වොත් ඒක රූපෙක් තියෙන රූපය කර්මඤ්ඤ කරලා හරි රූපය යම්කිසි දෙයකට දක් කරලා හරි අර ඒ මානසික තත්යකට සහයෝගයක් ගන්නවා මිස ඒකට ප්‍රතිකාර කරන්න බෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. සමහර වෙලාවට ඒකට වඩා වෙන විවිධ අදහස් ඇති ජයන්ත මහත්තයා කියනවා. ආ ද්‍රෝණ මහත්මයා එතෙන්දි හිත පිළිබඳව කතා කරනකොට කම්මඤ්ඤතා කියලා ගන්නේ කුසල පැත්තෙන් පමණක් නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් කුසල පැත්තෙන් විතරයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඇත්තටම ඒකේ අකුසල පැත්තට තීන මිද්දේ කියන එක වගේ ගැටියක් තියෙනවා නේද එහෙමද? ඔව් ඒ දෙයක තමයි මාත්‍රාව්‍ය වගේ ගන්නකොට එතකොට ඒක අපි දැන් කුසලයක් නෙමෙයිනේ ඒක. ඒකෙන් කොහොමද එතකොට මේ හිතට තියෙන උද්‍යෝගමත් කම එන්නේ කියන ප්‍රශ්නෙකුත් එතන තියෙනවා. දැන් සමහර මධ්‍යසාර එහෙම ගත්තාම සමහර උද්‍යෝගමත් වෙනවා. ඒක ඒතර කුසල් පැත්තේ නෙමෙයි කියන එක තේරෙන්න මට තේරෙනවා. අර මේ ඒක අර නිකන් හිතේ චෛතසික වලට කොහොමද අස්සෙන් ගන්න එක කියන්නේ ආහාරජ පැත්තෙන් ගන්න එක මේ බලපාන්නේ නැහැ වගේ එකක් තමයි මට තේරුනේ. ඒ කියපු එක වල තමයි යම්කිසි පරස්පර මොකක් හරි මට ගලප ගන්න බැරි කියලා දන්නේ නැහැ. මට තේරුනේ අර ආහාරජ රූප වලින් හෝ මත්ද්‍රව්‍ය වලින් හෝ ගන්න එකෙන් හිතට කරන්නේ යම්කිසි බලපෑමක් කරන්න බෑ කියන එක. ඒක මත්ද්‍රව්‍ය ගත්තත් මොනවා ගත්තත් ඒක මේ රූප වල තියෙන මේ රූපයට කරලා රූපය මොකක් හරි කරලා ඒකෙන් එන මේ ගතියක් වෙන්න ඕනේ කියන එක තමයි තේරුනේ. තේරුණාද? අපේනම් තමයි හොඳයි. අපි එතන ගත්තාම මම හිතන්නේ දුරු මහත්මයා එතන පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ ඇත්තටම අර කලින් මත්ද්‍රව්‍යයක් වගේ දෙයක් ගන්නකොට ඇත්තටම ඒක වැඩිපුර ගැනීම නිසා අර කර්මන්නේ රූපේ කෙනෙක් අඩු වෙනවා. ඒ වගේම සමහරකට දැන් උත්තේජනය කරන්න තුඟක් අයට මත්ද්‍රව්‍ය වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුත් එහෙම කැෆීන් වගේ දේවල් ගත්තාම ඒවා යම්කිසි ප්‍රමාණයකට ගන්නකොට ඒ උත්තේජන ගතියක් නැත්නම් කර්මන්නේ ගතියක් ඇති වෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගත්තාම ඒ අකර්මන්නේ පැත්තට යනවා. ආහාරයේ ස්වභාවය මේකයි. වැඩිපුර ගත්තොත් කොයි ආහාරය වුණත් අකර්මන්නේ පැත්තට යන එකට කම්මඤ්ඤ රූපවල ක්‍රියාකාරීත්වය අඩුවන බව පේනවා. මම හිතනවා ඒ ආකාරයෙන් අපිට හිතා ගන්න පුළුවන්. ඒ දරුවත් මහත්මයාගෙන අසු උදාහරණ දරුවත් මහත්මයා ප්‍රවංශන්. හොඳයි. දෙවන සන්නයි අපි මේ විකාර රූපයක් මේ කම්මඤ්ඤතා රූපය කියන්නේ ඉතින් ඊට විකාර රූප දෙක ගැනත් තව පොඩ්ඩක් එනම් දැනගමු. මම හිතන ධර්මවාදයේ ඉස්සලා පැහැදිලි කරලා දුන්නා ඒවා. නමුත් අර මේ ආකාරයට ප්‍රශ්න ආකාරයෙන් කතා කරනකොට තවත් තේරෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මවාදයේ අපි මුදිතා රූපය ගැන කල්පනා කරලා අපි පොඩ්ඩක් ඒ ගැන තේරුම් ගත්තොත් මොකද මේ මුදිතා රූපය කියන්නේ කියලා අපි නැවතත් සතරදි සාකච්ඡා ස්වරූපෙන් කතා කරමු. අපි ඒකෙත් අපි අතු කෝපය නිසා සිද්ධ වෙන අවස්ථාවන් හැටියට කල්පනා කරොත් එහෙම අර දෙහිසින් නමන්න බැරි තත්ත්වයක්. දැන් සමහරවිට අපිට අතපය ද අපි හොඳට නවල දිගැරලා ඉන්න අපිට සමහරවිට ඒක නවන්න බැරි පදගතියක් එහෙම දැනෙන අවස්ථාවල් ඇති වෙනවනේ. ඒ ඉතින් ධාතු කෝපෙච්ච අවස්ථාවක්. එතකොට ඒ මේ සමාලාට ඒ වගේ වුණාන් පස්සේ අතපය නමන දිගානකොට කරස් කර කර ගා ශබ්දත් ඇහෙන්නේ. ඒ ඔන්න මේ ධාතු කෝපෙච්ච අවස්ථාවන් කියලා. ඉතින් ඒ අවස්ථාවන් හිදිත් ඒකට කිසියම් ආකාරයේ බෙහෙත් ආදියක් කරලා එහෙම නැත්නම් අපි ෆිසියෝതെරපි කරනවා කියන මම දන්නේ ඒ විදිහට වෙන්නේ නැති. එහෙම කරාම මේ කලින් නොතිබිච්ච රූප කලාප ඒ කියන්නේ නොගලපෙච්ච වැඩිච්ච රූප කලාප නිරුද්ධ වෙලා ඒ තැන් වලට මුදිතා රූපෙන් යුක්ත වූ අලුත් රූප කලාප පහළ වෙනවා. රූප නවන්න පුළුවන් කියන තත්ත්වයක් එක්ක. ඉතින් මේ ආකාරයට පහළ වෙන රූප කලාප වල තමයි මුදිතා රූප කියලා තේරුම් අරගෙන ඉන්නේ ජයන්ත මහත්තයා. ඉතින් ඒ සමාවෙන්න මේ මම ඒ තේරුම් ගත විදිහේ වරදක් තියෙනවා නම් ඒක පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලස. නෑ දරුවත් මහත්තයා ඒක බොහොම නිවැරදි. ඇත්තටම ඔය මුදුතා රූපය කියන එක අපිට හුඟක් වෙලාවට පිට රූපයක් බලලා පිටිමුයි ඔබ දැනගන්න පුළුවන්. ඇතුළෙන් බලනකොට මුළු ඔය මුදුතා රූප කියනවා يعني පිට විතරක් නෙවෙයිනේ. කියන්නේ දැන් අපි හිතනවා දැන් කෙනෙක් ලංකාවේ කතාවක් තියෙනවා තනීප ගන්න නෝරෙලි යනවා කියලා. තනීප ගන්න නෝරෙලි යනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ ඍතුව. ඍතුව බැලුවාම ඒ ඍතුව මේ ඇඟට මේ රූප ටික. මේ ලහුතා රූප, මුදුතා රූප කියන ඒවා ඇඟේ මෘදු ගතිය. අර දරදඬු ගතිය ගිහිල්ලා බොහොම ඇඟ බොහොම සැහැල්ලුවෙන් නවන්න දිගාරින්න පුළුවන් ගතිය. ඒ අපි කියන්නේ සාමාන්‍ය ඇඟට සනීපයි කියන්නේ ඇඟට සනීපයි කියන්නේ මේ ලහුතා මුදුතා කියන රූපවල දැනීම තමයි අපිට ඒ ආකාරයෙන් දැනෙන්නේ. එතකොට ඒගත් උදාහරණය හොඳයි. ඒ කියන්නේ අසපයි දිගාරණයව පවා අපිට දරදඬු වෙලා තියෙනකොට විශේෂයෙන් අසනීප වෙලා ඉන්නකොට අපිට ඕන හැටියට අතපය දිගාරින්න බෑ. අස්වල වේදනාව එනවා, අත් දරදඬු වෙනවා, උලුක් වෙලා වගේ කියනවා. ඉතින් ඒ වගේ වුණාම ඒ මුදුතා රූප නෑ. එතන තියෙන්නේ අතුණු දරදඬු වෙච්ච රූප. ඉතින් අර මුදුතා කියලා කියන්නේ ඔය ක්‍රම දෙකට එනවා. එකක් තමයි ආහාරයේ පැතිමුත් වෙනවා. අනිත් එක තමයි ඍතු පැතිම. තරමන් කියව අර සනීප ගන්න වගේ ඒ දේශ ගුණය හොඳ පැත්තක ඒ වගේම අපි දැන් ඔය එයා කන්ඩිෂනින් කරගෙන එයා කන්ඩිෂන් කරපු කාමරේක ඉන්නවනම් වායු සමීකරණය කරපු එතකොට අපිට දැනෙන්නේ අර මෘදු ගතිය ඇඟට වෙහෙසක් නැති ගතිය. ඒකේ ඉන්නේ ඍතුවේ. ඒ ඍතුවෙන් ආපු මුදුතා රූප ලහුතා රූප වගේ දේවල් තමයි ඒ එන්නේ. එතකොට කම්මඤ්ඤතා රූපේ තුනම එක විදිහට යන්නේ. ඒ වගේම කර්කශ වේලාවක අපිට ඇඟට අමාරුකම් දැනෙන ඒ වගේ වෙලාවට ඒ රූපෝල මදකම හින්දා ඒ කය දැඩි වෙනවා, නවන්න දිගාරෙන් අමාරුයි, වෙහෙසයි, වෙහෙස ගතිය ඔක්කොම එන්නේ ඒ යනවා. ඒතකොට ඍතුවත්. ඒ වගේම ආහාර ගත්තම සමහර ආහාර ගත්තම අපිට හොඳ සනීපයක් දැනෙනවා. සමහර ආහාර ගත්තම එහෙම සනීපයක් දැනෙන්නේ නැහැ. ඒක අමාරුයි. සමහර දේවීමේ අපහසුතාව නිසා හෝ නැත්නම් වැඩිපුර ආහාර ගැනීම නිසා හෝ අඩුවෙන් ආහාර ගැනීම නිසා හෝ අපේ ශරීරයට එනවා බොහොම මෘදු නැති පද රළු ගති. ඒ වගේ දේවල් විජලනය වෙන එක දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර නැතිකොට ඇඟ වේලෙනවා. ඒ වගේ ඉන්නේ ඒ අවශ්‍ය කරන ඒ කොටස් ඇති නොවීම නිසා. ඒ ලහුතා මුදුතා සම්මන්නතා රූප ඇති වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ආහාර වලින් කෙරෙන අනුග්‍රහය නොදැක්කොත් ඒ විදිහම ප්‍රශ්න එනවා. ඉතින් ඒ ආස්තරෙන් ඔය ඍතුව පැත්තෙමුත් ආහාරයේ පැත්තෙමුත් දෙපැත්තෙම ඔය විකාර රූප තුන දහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ටික අපිට තේරුම් ගන්න වෙනවා. ඒ උදාහරණේ ගොඩක් හොඳයි දවස්. හොඳයි අපි දැන් එහෙමනම් අපි විකාර රූප තුන ගැන මොකක් දෙකක් ගැන කතා කරලා තුන තුමෙන් එකත් ලහුත රූප ගැන පැහැදිලි වුණා. ඉතින් විකාර රූප තුන ගැන මම හිතන අපිට තේරුමක් ආවා කියලා යන්තමත් බොම්පින් ගුණවත් දෙන්නවා. දැන් අපි චූටි අදහසක් විතරයි. ඒකෙදි හුඟක් ආහාර පැත්තෙන් තමයි ව්‍යායාම් කරන එක ෆිසියෝතෙරපි කරන එකෙන් දැන් ඔය කියන ව්‍යායාම් කරන එක කියනොත් හුඟක් වෙනවා. ඒ කියන්නේ කර්මඤ්ඤෝ තියනවා නම් සාමාන්‍යයෙන් මැෂින් එකක් හරි මොකක් හරි යූස් කරන්න තුිටුවා මේක මලකඩ කරනවා ටිකක් මෙවා වෙනවා වගේ. ඒ සමහර අඤ්ඤෝ තියාගන්න නම් ලහතාවුතා ඒ කියන්නේ පාසුව තියාගන්න නම් ඒක නිතර පාර කියන්නේ ඕනට වඩා පාවිච්චි කරන එකක් නෙමෙයි මහන්සි වෙන නෙමෙයි අර ඒක නිතරම යෝනිස් කරන එක නෙමෙයි. ඒ ව්‍යායාම් කරන්න කියලා කියන්නේ දැන් ඒ නිසා තමයි ටිකක් කල් යද්දි නැත්තම් ඕකේ අර වයසට යන්න තියෙන කර්මඤ්ඤකතිය අඩු වෙන්නේ අර ඒ වගේ ඒක හරියට මේ පරිහරණය කරලා තියෙන්නේ නැත්තම් වැරදි විදිහට පරිහරණය කරත් ඒකේ ප්‍රශ්නේ තියෙනවා. ව්‍යායාම් කියන ඒවා කරන්න කියලා කියන්නේ ඒකයි ෆිසියෝതെරපි කරනවා කියන්නේ ඒක්සර්සයිස් තමයි. ඒවා කරනකොටත් ඒකේ හුඟක් අර මඟ හරව ගන්න පුළුවන් ඒ අපහසුතාව තියෙනවා සම්. ඔව් සර්වන් සර්ණේ බුණු මාත්‍ය මම හිතන්නේ එතන උනත් අපි කරන්නේ අර තේජෝ දාසයෙන් ඊමත් නැත්නම් අර ආපෝ ධාතු වගේ ඒ ඍතුජ රූප කොටස් ටිකේ අනුග්‍රහය අපි ලබා ගන්න එක නේද. දැන් අතපය ව්‍යායාම කරනවා කියන්නේ ඒ අපි හන්දි ගත්තාම ඒකේ අර ලිහිසුම් බව නැත්නම් ලිස්සන ගතිය වගේ දේවල් අර ඇතුළත තියෙන ඒ ධාතු වලින් ඇති කරලා දෙන එක තමයි කරන්නේ නේද. ඍතුජ වාසේ නේද. ඔව් ඒක තමයි. දැන් හුඟක් වෙලාවට ඉඳන් හිටපුවාම එකම තැන හුඟක් කරලා ඉඳන් ඉන්න එපා කියනවා. ඒ කියන්නේ අර වැරදි ඉරියව් පවත්වන්න එපා කියනවා. ඒ වගේ සමුගත දේවල් බලපානවා ඒ කර්මඤ්ඤ ගතිය ඇති කරගන්න. අපි වැරදි ඉරියව් ඒ වැරදි විදිහට ආහාර ගන්න ඒවා ඒ වෙලාවට කාල මේ ඒ හුඟක් දේවල් බලපානවා මේ කර්මඤ්ඤ සාරූපේත කියන එක තමයි. ඒකේ අත්‍යන්ත බරුතියම කියන්නේ ඒවා සමාකාර වාස්ත්‍ර ගන්න නම් ආහාර ව්‍යායාම ඒ හුඟක් දේවල් බලපානවා ඒ රූපය එම් පවත්වාගෙන යන්න නම් අපිට අවශ්‍ය නොවී අර සාමාන්‍ය කියන භාවනා කරනකොට හරි පොඩි ව්‍යායාම් කරනවා සම්පූර්ණ සමහර යෝගීන් භාවනා කර යෝගීන් යෝගා වගේ ව්‍යායාම එහෙම කරන්නේ ඒ අර රූපය ඒ කියන්නේ රූපයෙන් සහයෝගය ලබා ගන්න තමයි භාවනාව හිත වඩවා ගන්න එකට. තේරුම් ගන්න. තේරුවන් සන්නයි අපි ඊගාව කොටසට යමු. අපි තව කොටසක් තෝරගමු යන්තමත් එහෙමනම් පොඩි සාකච්ඡාවකට භාව රූප ගැන. භාව රූප දෙකක් තියෙනවා කිව්වා. මේ හැම කතාවක්ම මේ ධර්ම සාකච්ඡාවන් හැම දෙයක්ම වෙන්න ඕනේ. ඉතින් අපි මේ ඉන්න තැනින් අපි මේ කරගෙන අපිට අපි මේ කරගෙන ඉන්න දේවල් වලින් පොඩි වෙනසක් ඇති වෙන්නනේ. ඒතර මේ අද දැන් ඔය කතා කරලා රූප විකාර රූප ගැන ඉතින් ඒක මොනතරම් දුරට අපිට උපකාර වෙනවද අපේ තියෙන ඇලිම් ගැලිම් නැති වෙන්න කියන එක පොඩක් කතාවට පස්සේ වාජිනේ කරමු. අපි ඒකට උපකාරයක් විදිහට මේ භාව රූප සම්බන්ධ කරගමු. මොකද ඒකෙන් ටිකක් ලැහිසි. මොකද තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ ස්ත්‍රියට පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක්, ස්ත්‍රියකට පුරුෂ රූපයක් කියන දේ බොහොම ආකර්ශනීයයි, බොහොම තෘෂ්ණාව ඇති කර දෙන දේවල් කියලා. මොනවද මේ මෙතනදී මේ කතා කරනවා ස්ත්‍රී භාව රූප සහ පුරුෂ භාව රූප කියලා භාව රූප දෙකක් ගැන. ඉතින් මේ මොකද්ද මේ අපි මේ තරුණ කාලේ තරුණෙක් මේ කාන්තාවක් ගැන ළමෙක් දැක්කම මේ බොහොම තෘෂ්ණාවක් ඇති කියලා කටයුතු කරන්නේ. ඒ වගේම පිළිමේ කාන්තාවුත් එහෙම වෙන්නේ නැති පිළිමේට. එතකොට මේ රූපේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීම තුළ ඒ කියන්නා වූ තත්වයන් මගහැරෙයිද? මොකද්ද මේ භාව රූප දෙක කියන්නේ? මොකද්ද ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ කියන්නේ? මේ හැම සතෙක්ම හැදලා තියෙන්නේ මහ භූතයන්ගෙන් නම්, සතර මහ භූතයන්ගෙන් නම් නේද? හැමෝම හැදලා තියෙන්නේ සතර මහ භූතයන්ගෙන්. මේ ඔක්කොම එකයි. කිසි වෙනසක් නැහැ. නමුත් ඒ වෙනසක් ඇත්තටම තියෙනවනේ. ඒ වෙනස ඇති කරන්න එකම හේතුව මේ භාව රූප දෙකද? ඉතින් මේ භාව රූප ඇති වෙන්නේ මොන හේතුවෙන්ද? ඒක ඇති වෙන්නේ ආහාරෙන්ද, ඍතුවෙන්ද නේද? එහෙම වෙන්න බෑ. කර්මෙන් වෙන්න ඕනේ නේද? කර්මෙන්ද කියන විදිහට අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ එතකොට මේ භාව රූපයන් සමගම සම්බන්ධ වෙලා මේ තෘෂ්ණාවන් ගැනත් කතා කරනවා. ස්ත්‍රී තෘෂ්ණාව කියලා එකක් කියනවා, පුරුෂ තෘෂ්ණාව කියලා එකක් ගැන කතා කරනවා. මොනවද මේ කියන්නේ? අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. අපිට ඒකෙන් ප්‍රයෝජනයක් වේද බලන්න. යන්න බලන්න. අපි කල්යාණ මිත්‍රන් කියමු නේද? දයාදත්ත මහත්තයා. දැන් තාපොත් කරගෙන ඉන්න විදිහ මම අද අසන්නෙක් විදිහට ප්‍රශ්න අහන විතරයි ඔබතුමා කැමති විදිහට මම ප්‍රශ්න කරනවා. ආ හොඳයි. එහෙනම් යමු නේද? යා නිලන්ති මහත්මිය ඔබතුමියට කියන්න පුළුවන් ද භාව රූප සම්බන්ධයෙන් ඔබතුමිය කොයි විදිහට තේරුම් අරන් ඉන්නද කියලා? තේරුම් ගන්න. හා සරස්තරන්නේ මහත්මිය. ඒ භාව රූප පුරුෂ භාව රූප කියලා මම තේරුම් අරන් ඉන්නේ ලිංගිකත්වයේ තමයි මෙතන මූලිකම ලක්ෂණය විදිහට මම හිතන්නේ මහත්මයා. ඒක ඇත්තරම කර්මය නිසා ඇතිවන දෙයක් මේ ශ්‍රී භාව රූප පුරුෂ භාව රූප කියන රූප දෙක. ඉතින් මේකේ ඉන්ද්‍රියන්ගේ බලපෑමක් නිසා තමයි මේ ඒ කියන්නේ මේ අපි ගත්තොත් ඉස්ත්‍රියගේ දැන් පුරුෂයෙක්ගේ වෙන් වෙන්නේ එයාගේ හැසිරීම ආකල්ප කතා බහ වෙනස් පුරුෂයෙක්ගේ ස්ත්‍රියගේ වෙනස් ඒ අනුව තමයි මම හිතන්නේ සම්බන්ධව මේ අපිට එළියෙන් ඉඳන් බලන්න තියෙන බලන විදිහ අපි ඒකයි කියලා මම හිතන්නේ මහත්මයා. වැඩි විස්තර නම් එච්ච ඒක තමයි මට පැහැදිලි වෙන්නේ මහත්මයා. ඒක හොඳයි. එතකොට අපි හිතුවොත් එහෙම ඒක ඇති වෙන්න මොකක්ද? මොකද අපි දන්න රූප ඇති වෙන්න කර්ම චිත්ත හේතු ආහාර කියන හතරකින් අපිට ඇති වෙන රූප. එතකොට මේ ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප කියලා ඒ රූප ඇති වෙන්නේ මොන හේතුවක්ද? නැත්නම් මොන මොකක් හේතු විලා මොකක් කොයි විදිහකටද ඇති? කර්ම රූප නිසා. හා නේද? ඔව්. ඇත්තටම ඔව් ස්ත්‍රී පුරුෂ භාව රූප කියලා කියන්නේ ඇත්තටම මේ ස්ත්‍රී භව එමත් නැත්නම් ස්ත්‍රී භව පුරුෂ භව කියලා කියන්නේ අර නිරන්ති මහත්මිය කිව්වා වගේ අතන ස්ත්‍රී ආකල්ප විලාස. එතකොට ඒ හැස්තිරීම යෑම ඊම් කීම් කිරීම ඔක්කොම සිද්ධ වෙන්නේ එක විදිහකට යම් කිසි ආකාරයක. පුරුෂ භව රූපේ කිව්වහම ඒ ආකල්ප සංකල්ප යෑම ඊම් දිවාදී දේවල් කරන්නේ තවත් ආකාරයකට. දැන් අපිට ඒක හොඳටම පේනවා. දැන් අපි කෙනෙක් ඇවිදිනවා බලාගෙන ඉඳලා අපිට ඈතින් ඉඳන් කියන්න පුළුවන් අනුමාන කරලා මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. ඉතින් ඒක බොහෝ දුරට හරි යම් විදිහ තියෙනවා. සමහර විට ඒක යම් යම් වෙනස්කම් දකින්නත් අවස්ථා තියෙනවා. නමුත් බොහෝ විට අපිට ඒක කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් ස්වરૂපය දැක්කාම කියන්න පුළුවන් වෙනවා. නමුත් දැන් මෙතනදි කියන්නේ මේ කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වාම මුළු ශරීරේම රූප ගත්තාම විවිධ රූප තියෙනවා. ඒ සෑම රූපයකම මෙන්න මේ මේ ගති ලක්ෂණ මේ ස්ත්‍රී පුරුෂ භාව ස්ත්‍රීන්ද්‍රී රූප පුරුෂින්ද්‍රී රූප කියනක හැදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ ගතිය ඒ ගති ලක්ෂණය තියෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි අපිට හිතා ගන්න වෙන්නේ මේ ස්ත්‍රී භාවක පුරුෂ භාව බ්‍රෝණ මාතේ ඔබතුමාට අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. මේක දැන් සාමාන්‍යයෙන් දැන් ජයන්ත් මේ දලොතුමාට ආපු ප්‍රශ්නෙත් එක්ක මම බැලුවේ දලොත් ඔය සමහර අය හිතන්න පුළුවන් විදිය දෙයක් මේ කියන්නේ කියලා ප්‍රශ්නේ දැන් ඇවිත් ස්ත්‍රී රූපයක් දකින්න කොට හරි සබ්දයක් ඇහෙන කොට හරි කියන එක. ඒතකොට ජයන්ත් මත අපි දැන් කලින් කිව්ව සනිදස්සන රූප කියලා තිබ්බේ එක රූපයයි. ඒතකොට ස්ත්‍රී භාව රූප දෙක අපිට පේන්නේ නැහැ හරියට බැලුවද කොට. ඒතර දැන් මේ දලොතුමාට ඒක මේකෙන් කොහොමද අපි අර සංහාව කියන එක තෘෂ්ණාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේක හිතන්න ප්‍රශ්නයක්. ඒතකොට මේ සනිදස්සන රූපයේ මේ විතර එක රූපයක් නම් මේ මොකද එනම් අපිට පේන්නේ එතකොට. තේරුවන් සර්. තේරුවන් සර්ණයි අවසරයිද? අවසරයි හලා කොහොමද කිය. මට මේ කියනකොට මතක් වුණා අංගුත්තර නිකායේ පළවෙනිම සූත්‍රය. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ පළවෙනිම සූත්‍රය. ස්ත්‍රියගේ රූපය විතර සවද්දයක් නැහැ පුරුෂයෙකුට මන බඳින යමන කොහොමද වචන කියන්නේ කියලා ඒක අනිත් පැත්තට ඒ සූත්‍රයේ තියෙන මේ ඊට අමතරව දැන් මේ මට හිතුණා මෙන්න මෙහෙම එකක් මේක අපේ මේ මම උදාහරණයකින් කියන්නම් මේ මට වෙච්ච දෙයකින් ඒක කාලයකට ඉස්සෙල්ලා ගෝල් ෆේස් එකේ ඇවිදගෙන යනකොට තරුණ කාලේ ඊට වැඩි තරුණ කාලේ ඉස්සරහින් යනවා පුජ්‍යලෙක් කියන්නේ අර මොකද්ද කියන්නේ කට කියන්නේ දෙනින් කලිම දුක් ඇඳගෙන ඉතින් මට හිතේ මේ ගමන් විලාසෙනේ එහෙම මම හිතේ හදාගත්තා දැන් මේ රූපය ගැන හැඟීමක් අනු ව්‍යංජන අනු ව්‍යංජන බලලා එයාගේ ඉදිරිපසට ගිහින් බැලුවාම පිරිමිය එකදාර මගේ කිවිච්ච ඔක්කොම අර මාධ්‍යාවල් බිඳ වැටි. දැන් මේක නිසා මට හිතෙනවා මේක නේ රූපේ ඇතුළේ තියෙන දෙයක්ද අපේ ඔළුව ඇතුළේ තියෙන දෙයක්ද මනසේ ඇතුළේ තියෙන දෙයක්ද මේක පොඩ්ඩක් මට පැහැදිලි කරගන්න ඕක බලන්න. හලක්කමාත්‍ය මම හිතන්නේ ඔබතුමා නියමම තැනට ආවා. ලලුවත් මහත්තයත් ඒකමයි ඇවි කොහොමද එතකොට මේ වගේ හැඟීම් ඇති වෙන්නේ නැත්තම් මේ තණ්හාව ඇති වෙන්නේ කියලා දැන් දුරු මහත්මයාත් කිව්වේ දැන් සනිදස්සන රූපය කියලා කිව්වේ වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ තමයි සනිදස්සන රූපේ. නමුත් ඇත්තටම දැන් මෙතනදී තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මට හිතෙන හැටියට මේක විවිධ පැතිවලින් බලන්න පුළුවන් ඇති කච්චේට ආශ්‍රව කියන එකත් බලපාන මොකද අපේ සංවාන්සේ කිව්වේ මිනිසාට ගැහණියගේ රූපයත් ගැහණියකට පුරුෂයෙකුගේ රූපයත් කියන දෙක තමයි බොහොම ඉතාමත්ම දැඩිව බලපාන්නේ කියලා මේ බැඳීම් ඇති වෙන්නේ වගේ. ඒකෝර ඒක තමයි මේ අපේ සංස්කෘතියක් එහෙමත් නැත්නම් අපේ මේ පරම්පරාවල පැවැත්ම පවා සිද්ධ වෙන්නේ ඔන්න ওই කාරණේ හේතු කරගෙන. ඒවා අපිට විතරක් නෙමෙයි සත්තුඹ දැන් අපිට මීය දෙන්නෙක් ඉන්න දෙන අපි දන්නේ මේ මේක ගෑන සතා කවුද පිරිමි සතා කවුද කියලා පිටින් බැලුවට අපි නඳුර ගන්න බෑ. නමුත් ඒ සත්තුන්ට ඒක අනිවාර්යයෙන්ම ඒක දැනෙනවා. ඒ ගතිය දැනෙනවා. ඒ යම්කිසි හඳුනාගැනීමේ ක්‍රමයක් අනිවාර්යයෙන්ම තියෙන නිසා තමයි ඒ ප්‍රචනන ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ වෙලා ඒ ආකර්ෂණය ඒ විදිහට පැවැත්වෙන්නේ. එතකොට දැන් මේ අපිට වෙලා තියෙන්නේ රූපය දැක්කහම රූපේ දකින්නේ ඇහෙන් ගන්නා රූපයට අපේ මනසේ තියෙන අපේ ආශ්‍රවත් එකතු වෙලා අපිට මේක සුබ දෙයක් ලස්සන දෙයක් හොඳ දෙයක් කියලා අපේ අර අවිද්‍යාවෙන් තියෙන විපල්ලාස ටික ඔක්කොම එකතු වෙනවා. සූත්‍රකමෙද ගත්තාම අපි දන්නවා ඒ විපල්ලාස ටික එකතු වීමම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ එහෙම දෙයක මේ වර්ණ රූපයට අපේ ඔළුවේ තියෙන අදහස් ටික දාගෙන පරණ ආශ්‍රව නිසා එහෙම දාගෙන අපි මනසින් හදනවා ලස්සන සුබ දෙයක් මේක සුබ දෙයක් සුඛ දෙයක් ආදී වශයෙන් අපි ඒ විපල්ලාස ටික දරා ගන්න. ඒ නිසාම තමයි ඒකට ඇලීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සරලව පැහැදිලි කරගන්නේ. මම හිතන්නේ අපිට තවත් ඒ පිළිබඳ අදහස් ගන්න පුළුවන් දඩුවත් මහත්මයා ඔබතුමාටත් ඇති හොඳ අදහස් අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න නිර්වන් සර්ණා. නෑ නෑ ඉතාම හොඳින් ඒ කාරණාව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අලක මාත්‍රගේ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත්. ඇත්තටම අපි මේ කතා බහ කරන හැමදේම අපි ඒ වගේ තැනකට ගේන්න ඕනේ කොහොම මොන උත්සාහ කළා. මොකද නැත්තම් අපි තියෙදි කතා කරන විතරක් වගේ වෙනවා. හින්දා මේ දැනටමත් මේ අපි ලිංග පරිවර්තනයක් සිදු වෙන එක, ඒ කියන්නේ මේ කියන්නේ මේ ජීවිතයේදී අපි බොහොම ආශා කරන ලස්සන කාන්තාවක් බොහොම තෘෂ්ණාවක් අපිට තියලා තියෙන කෙනා මරණින් පසු ඊගව ආත්මයේ හැදි දැඩි පිරිමික් බවට පත් වෙන්න පුළුවන්ද? කොහොමද ඒ වන්දයක් සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඒ සාමාන්‍යයෙන් අපි පිරිමි ගහනු කියන තැන මොළ බැලුවොත් නිරන්ති මහත්මිය කිව්වා වගේ ඇත්තටම ඔය ත්‍රි භාව රූපේ නැත්නම් ඔය කුෂේන්ද්‍රී රූපේ ස්තින්ද්‍රී රූපේ කියන එකේ බලපෑම තමයි එතන ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ළමෙක්, ඒ කියන්නේ ඇත්තටම දැන් මේක හොඳටම තේරෙනවා. දැන් කුඩා ළමයි දෙන්නේ ඉඳලා එකම ආහාර අරගෙන එකම විදිහට ලොකු වෙනකොට ටිකක් ලොකු මහත්මයෙකුට ඒගොල්ලන්ගේ විලාසයන් නැස් වෙලා අපිට පිරිමිද ගහනවා කියලා ඒ ආකාරයේ ඉරියව් පැවැත්මින් වගේ කටහඬින් ඒ වගේ මේ වගේ අපිට වෙනස්කම් පේනවා. එතකොට ඒකෙන් අපිට හොඳටම තේරෙන දේ තමයි මේක කර්මජ රූපයක්. කර්මය නිසාම ඇතිවෙන රූපයක් තමයි ඉස්තිභාව රූප, පුරුෂභාව රූප, නැත්නම් රූප, පුරුෂින්දි රූප කියලා කියන්නේ. එතකොට ඒක කර්මයෙන් නම් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ භවයේදී යම්කිසි විදිහයක දැනට ගැහණියව හිටපු කෙනෙක්ගේ මරණින් මාස්සේ ඇති වෙන ප්‍රතිසන්දියෙන් පිරිමි රූපයක් නැත්නම් එහෙම පුරුෂේන්ද්‍රී රූපයක් ලැබුණා නම් ඒක අනිවාර්යයෙන්ම කර්මයේ බලපෑමක් කියන එක තමයි දැනට තේරුම් ගන්න අපිට තියෙන්නේ. මේ විදිහට තමයි ඒක වෙන්නේ. මේක කර්මයෙන් ඇති වෙන රූපයක් හින්දා. ඒවත් මහත්ය ඔබතුමා තවත් දෙයක් එකකින් මතු කරන්න අදහස් කරා නම් තවදුරටත් කියන්න අහන්න. පෙරවන් සර්ණ. පෙරවන් සර්ණ ජයන්ත මහත්ම මම ඒකට එකතු කරන්න බුදුරජාණන් වහන්සේ කාලේ යම්කිසි පිරිමික් කෙනෙක් රහතන් වහන්සේ ගැන වැඩි අදහසක් හිතලා ඒ නිසා කාන්තාවක් කියලා වෙන පස්ලාත්කට ගිහිල්ලා හැංගිලා ඉඳලා දරුවොත් හදලා ඊට පස්සේ ආපහු ඒ සමාව අරගෙන පිරිමික් වෙලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා අරහත්ත්වයට පත් වුණා. ඉතින් ඒ වගේ දේවල් කර්මානුරූපව වෙන්න පුළුවන්. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි. නෑ ඇත්තටම මට මේ මතු කරගන්න ඕනකම තිබුණේ අපි මට මේ ලාවේ මතක් වෙනවා කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ රූපකාණ්ඩ පිළිබඳ බොහෝ වටිනා දේශනා මාලාවක් කරා මෙල්බන් නුවරදී. අපි ඒක ශ්‍රවණය කළා පසු ඒ කාලවල. ඉතින් ඒ උන්වහන්සේ ඒ කාරණාව නිස්මතු කරන හැම වෙලෙම ඒ හැම දෙයක්ම පෙන්නුම් කිරීමත් සමගම සම්බන්ධ කරන්න ගත්ත මේ ඇයි මේ දැනගන්නේ මොකටද? දැනගන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද කරගත යුත්තේ? මොන පැත්තට මේ දැනීම ගේන්න ඕනේ කියන දේ. අපි දැන් අපිට මේ විදිහට තවක් ගැන හිතුවොත් එමු මාල්නි කොන්සගාලි කවුරු හිටන්නේ ඉතින් බොහොම ලස්සන බොහොම ඇඟ නලව යන බොහොම ලතාවට ඇවිදින නේද? මේ බොහොම මේ සෞම්‍යකට අඳක් තියෙන කියලා අපි හිතමු. ඉතින් අපි ඕවට බැඳෙනවා, ඕවට ඇලෙනවා, ගැටෙනවා. අන්තිම මේ හිතලා බැලුවෙන් පස්සේ මේ රූපකාණ්ඩේ තියෙන මේ පත ව්‍යාපෘත ඊළඟින්ම හැදිච්ච මේ අපි වගේම මං වගේම ගඳ ගන්න මං වගේම මේ තියෙන සෞරිර තුල තියෙනව එක්තරා එක රූප කොටසක් හින්දා තමයි යාගේ මේ තත්ත්වය තියෙන්නේ. ඉතින් මම මේ මාළි පොන්සේකා කියලා මේ කාන්තාවට නම් කැමතිලා තියෙන්නේ මේ මොනසයාගේ මේ මොකකටවත් නෙවෙයි අර කිව්වා වූ එකම ස්ත්‍රීභාව රූපේ කොටසද මම මේ කැමතිලා තියෙන්නේ. ඒ නිසා එයාගේ මේ ඔක්කොම මේවා වෙන්නේ. එහෙම නැත්නම් එයාගේ මේ මුදුතා රූපේ සද මම මේ කැමතිලා තියෙන්නේ එයාගේ මේ සිවිමිණි භාවයේ. ඉතින් ඒ වගේ මේ අනිත්ක ඒ පවා මේ ඔව් දැන් අපි පැහැදිලි කරා වගේ ප්‍රසන්න මහත්මයා මතක් කළා මේ ජීවිත කාලය තුළම කර්මයෙන් හින්දා වෙනස් වෙච්ච අවස්ථාවක් ගැන. තථාගත ධර්මයේ ප්‍රසන්න මහත්මයා දැන් මතක් කළේ අපිට ඒ වගේ දේවල් නැති නේද? නමුත් ඊගව ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. මේ ජීවිතයේදී පවා වෙනස් වෙන්න පුළුවන් ඒ ස්ලිපර්ස් භාවය කියන එකත් මේ අහන්න ලැබුණා. ඉතින් ඒ වගේ පැත්තකට හිතන්න ඉතින් උපකාර කරගන්න පුළුවන් ඕන නැහැ නේද? මන්ද නැවුණු වෙලෙදි දුරයමත් දෙක් කියලා අවසරයි. අවසරයි ලලිත් මහත්මිය මට මේ අවස්ථාවේ හිතට ආවා මේ ඇත්තම මේ දැනට මහත්ය මේ ශ්‍රවණය කරනකොට මේ ස්වභාව ධර්මය ඇත්තම කොයිතරම් අපූර්ව දෙයක්ද කියලා. ස්වභාව ධර්මය නිර්මාණය කළාම තියෙන්නේ මොකද ස්වභාව ධර්මයට ඕනේ ඒක පවත්වගෙන යන්න. මේක පවත්වගෙන යන්න ඉතාමත්ම සැලසුම් විදිහට මිනිස්යව මේකට යොමු කරන ආකාරය. බලන්නකෝ දැන් මේ ලෝකේ ඇත්තටම පවතින්නේ දැන් ගෑණියෙක් පිරිමියෙක් සත්ව ලෝකේ බැලුවාම මනස සත්‍ය මිනිස්යව ගත්තා මම මේකට බලන්න මේ කොච්චර ලස්සනට ඒකට කියනව නම් වචනේ හරිම ට්‍රිකි විදිහට මිනිස්යව ඇදලා ගන්න හැටි ගෑණියෙක්ගේ රූපයක් පෙන්නලා. එතකොට අරක දැක්කට පස්සේ මිනිස්යාට ඉවසILLක් නෑ මේක තමන්ක කරගන්නට. නිල්ලේ යන්නේ නැහැ. ඒ රූපේම තමයි කලාප බිඳ බිඳ එක එක විදිහට යාගෙන හිටනවා. ඒකල කුමාරි මෙයා අයිට් කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? තනි කර මේ ස්වභාව ධර්මයට අවශ්‍යයි පවත්වගෙන යන්න. පවත්වගෙන යන්න නම් මේ ලෝකෙට මිනිස්සු ඕන, සත්තු ඕන. අර ජීවීන් නිර්මාණය වෙන. එතකොට ජීවීන් නිර්මාණය වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට යම් කිසි සුවඳක් හරි ඒ කියන්නේ අපේ හෝමෝන් එහෙම ශ්‍රාවය වෙලා දැන් මේක ඇති කරගත්තට පස්සේ ඇත්තටම දුකනේ මේ ඇති වෙලා තියෙන්නේ. තනිකර දුකක්. මොකද ළමයේ කම්බ වෙච්ච ගමන් අර මිනිස්සු මහන්සි ගන්න මොනවද මේ ළමයට දෙන්න ඕන උපරිම දේවල් ටික තමයි කරන්නේ. හොඳ හොඳ උසස් මනසක ඉන්න මිනිස්සු නම් අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නැතුව මොකද ස්වභාව ධර්මයට අනුකූලව මේ ළමයා පවත්වාගෙන යන්න අපි දේවල් කරන්න ඕන. නමුත් දුක ඉපදිලා ඉතින් බලන්න මේ ස්වභාව ධර්මයේ මොනතරම් මිනිස්සු අමාරුවේ දානවාද කියලා. ඒක නම් ඇත්ත ඒ තමයි. තවත් ප්‍රශ්නයක් හමු කරන්න. ඒක තව බලන්න පුළුවන් ක්‍රමයක් ඔක තව ඇයි මේ අපි මේම ඇදෙන්නේ කියන එක. එතකොට දැන් දරත් මහත්තයා කිව්වා මාලි පොන්සේකාව දැක්කාම භාව රූප නිසාද කියන එක. දැන් සාමාන්‍ය මාලි පොන්සේකාව ඉන්න පස්තරයක් දැක්කොත් ඒකද දැන් සාමාන්‍ය මාලි පොන්සේකාව දැක්ක අය ඇත්තේ මම හිතන්නේ කෝටියට එකක් විතර ඇති. ඉතු අය ඒ රූපේ දැකලා බැඳෙන්න පුළුවන්. ඒ පස්තරේ හරි ටීවී එකේ තියෙන ෆොටෝ එකක් හරි දැන් තාක්ෂණය හැටියට දන්න හොඟාක් අය බැඳෙන්නේ මේ සජීවි රූපයකට වඩා සාමාන්‍ය පෙන්නේ. ඒකේ භාව රූපයක්වත් නැහැ. පිළිමිතින මේ සුද්දාස්තකේ විතරයි තියෙන්නේ. පස්තරයක් ගත්තොත් ඒකේ භාව රූප මොනක්වත් නැහැ. ඉතින් මම හිතා සුද්දාස්තකේ විතරයි තියෙන්නේ. ඒ වගේ දෙයකටත් අපි බැඳෙනවනේ. ඇලෙන්නේ මිනිස්සු ඉතින් ඇයි ඒකට මම දන්නේ ඒක නැහැ කියලා කියන්න පුළුවන් ද කියන එක. ඒ වගේ එක තමත් මෙච්චර අපි ඇදෙනවා නම් එතකොට මොකටද මේ ඇදෙන්නේ? ඒ කියන්නේ භාව රූපය නිසා අපි ඇති කරගෙන තියෙන මේ මා හිතන හැටියට අපි ඇති කරගෙන තියෙන ඒකට ඇදෙනවා නිසා අපි මේ ඇත්තටම මේ භාව රූපය නිසා ඇති කරලා තියෙන දේ අපි ඇති කරගත්තු දෙයක් තියෙනවා. ඒකටද මේ ඇදෙලා තියෙන කෙනෙක් තමයි බලන්න දෙන්නේ. ඉතින් මම බලන එක දැන් එතකොට දැන් භාව රූප දෙකක් අර නැති පත්තරයක තියෙන පින්තූරයකට මිනිස්සු ඇයි ඇදෙන්නේ? TV එකේ යනකොට ෆිල්ම් එකක් යනකොට ඇත්තටම මාලිපොන්ස් එක නෙමෙයි ඉන්නේ. එතන ඇත්තටම තියෙන්නේ ඒ TV එකේ තියෙන්නේ සුද්දාස්සකේ විතරයි. ඉතින් ඒ වගේ දෙයකදී අපි ඇයි එතකොට එතනදී ඇලෙන් කියන එක පොඩ්ඩ හිතලා බලුවොත් යම් කිසි උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා තේවාසන්. මම ඇත්ත ඒක බොහොම පිං අපි හැබැයි ඒ පැත්තට ගිය සාකච්ඡාවන් අපි බොහෝ කෙරෙනවා කෙරලා තිනවා කවුදටත් කළත් කළ යුතුයි. ඒක තමයි ප්‍රධානම දේ අත්‍තරම රූපේ කියන්නේත් අර අපි හැමදාම කියන වගේ මනසින් හදාගන්න මනසින් වල ඒක හරි. නමුත් අද මේ අපි රූපේ පිළිබඳ අත්‍තරම රූපේ කියලා කියනා උදේ තේරුම් ගන්න වදන කතාවේදී මේ රූප 28 ගැන කතා කරනකොට ඒක ගැන කතා කරමු. අත්‍තරම ඒතන තියෙන වංචාව. එතන තියෙන වැරදීම. එතන වරද්දාගෙන තියෙන හැටි. ඒක ඝනයක් හිතියට අරගෙන තියෙන හැටි. මනසේ පැත්තෙන් නැත් ඉස්සෙල්ලා. මනසේ පැත්තෙන් තමයි වැඩි කරන්නේ සුව අනිවාර්යෙන්ම. නමුත් මේ එතන තියෙන වර්ධ ගැන අපි කතා කරන්න පුළුවන්. හොඳයි මම හිතනවා අපි මේ භාව රූප ගැන කතා කරලා ඉතින් කියලා ජයන්ත හලහ කොමාත්‍ය කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ අර නෝනමාත්‍ය ඉව කාරණේ කොමත් කියන්නේ හිතේ තියා හැදී මේ ජාතියගේ ප්‍රජනනයේ සඳහා ස්වභාව ධර්මයෙන් ඔය මේ සත්‍යගතත් සත්‍ය ලක්ෂණ කරලා තියෙනවානේ මේ අනිසකතෙක් වෙන සතාට වැඩි මේ අද ගන්න දෙන්නේ මෙහිදී කුරුල් ළඟම හිතා ගන්න. හැබැයි මේ ඉගෙන ගන්න ගත්තාම මේ සමලිංගික සම්බන්ධතාවල්ද කොහොමද මේ ජනනයක් සිද්ධ වෙනවා නෑනේ ඒක ඒක කොහොමද ඒ ඒ ඇලිම ඇති වෙන්නේ පිරිමේ තව පිරිමේකට ඇලිය ගැහණියක් තව ගැහණියකට ඇලිය ඒක බොහොම වැදගත් විදිහට කියනවාල් වලින් දෙනවා ඒක දුදාගෙන මෙතනදී කොහොමද මේ එක පොඩ්ඩක් අපචාර ගැනීම සීසී කියලා හිතනනම් අර අපිට වාසිදායක වෙනවා නම් පොඩ්ඩක් ඒක තමයි අපිට වාසිදායක වෙන විදිහට ඒවන් සාකච්ඡාවක් ගන්න පුළුවන් මොකද මේක මේ වැදගත් ජයන්ත මහත්තයට පුළුවන් අපිට පැහැදිලි කරන්න. ඇත්තට මේ ස්වභාව ධර්මය ගැන දැන් හලක මහත්තයත් කොමුදු මහත්තයත් දෙන්නම මතක කරා. අත මේක ස්වභාව ධර්මය කියන වචනේ සම්බන්ධ කරගෙන මේ එක ගැළපෙනවද ස්වභාව ධර්මයේ මේ යමක් කරනවද? ස්වභාව ධර්මයෙන් කිරීමක් තමයි තියෙන්නේ මේක. මට ඇත්තටම උළුවට වැටුන්නේ නැහැ ස්වභාව ධර්මයෙන් මේක සලස්සනවා ඒ වගේ තත්ත්වයක් කියන කතාව. අපි ජයන්ත මහත්තයට මේ ප්‍රශ්න දෙකමත් තමයි. තේරුවන් තරණයි ඇත්තටම මෙහෙමයි දැන් ස්වභාව ධර්මය කියන තැන ගත්තාම අපිට ඔය දැන් මට හිතෙනවා දැන් අජීවී දේවල් වලට ගොඩාක් ස්වභාව ධර්මයේ බලපෑම් තියෙනවා කියලා. ඒ කියන්නේ කඳු ගංගා වගේ දේවල් ඊට පස්සේ ගස් වැල් වගේ දේවල් වල ස්වභාව ධර්ම එක ගහක කොළ පාට ලා කොළ පාට වෙන්න පුළුවන් නැත්නම් කහ පාට උරු ගතිය. අනිත් පාට දම් පාට උරු ගතිය. ඒ ඔක්කොම සබා දහම කියන එක තමයි බලපාන්නේ. නමුත් සබා දහමට එහා ගිය දෙයක් මනුස්ස సంతානේ නැත්නම් සත්ත්ව సంతානේ තියනවා කියන එක තමයි මම හිතන්නේ බුදුදහම අනුව තේරුම් ගන්න වෙනවා. මොකද අපේ මේ අපි මේ මෑතකදී කතා වුණේ අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි කියන දෙක. තමයි අපිට මේ සබහා දහමි තියෙන දේවල් වලට හෝ එහෙමත් නැත්නම් අපේ ඉන්ද්‍රිය ඉදිරියට එන يعني ඉන්ද්‍රියට ගෝචර වෙන සෑම දෙයක් කරහිම බලපාන්නේ. ඒ අනුව තමයි අපේ කර්මොත් කතා කරේ ආශ්‍රව අපි සංසාරයක් පුරාගෙන ආශ්‍රවත් උපයෝගී වෙලා අපි සිත් එක එක විදිහට ඒ දේවල් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් කරෙහි යම් යම් අපේ කැමැති අකමැති ගති ඇති වෙනවා. ඒක සමහර සංසාර පුරුද්දෙන්ද වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොඩි කාලේ ඉඳලා ඒ ලැබපු ආශ්‍රයන් හින්දා හෝ ඒ විදිහට සිත් සතන් ඒ පැත්තට යොමු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම නම් හිතුවේ. මොකද ඒව නැති කර ගන්න පුළුවන්කම තියනවා නම් ඒක මොකද සබා දහමට විරුද්ධව යන්න අමාරුයි කියන එක වගේ හිතෙනවා. මම දන්නේ කවුරු හරි ඊට විරුද්ධ දෙයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා කියන්නේ සබා ධර්මයට විරුද්ධව යන්න අපහසුතාවයක් තියෙනවා වගේ හිතෙනවා. නමුත් දැන් අපි ඒක අවබෝධ කර ගැනීම අපේ අවිද්‍යාව අඩු කරගෙන කියන්නේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන ආකාරය දැනගැනීමෙන් අපේ යම්කිසි පාලනයක් ඇති කරගන්න. ඒ කියන්නේ ඇත්ත තියෙන දේ ඇති විදිහට දැනගැනීමෙන් අපිට යම්කිසි පාලනයක් එහෙමත් නැත්නම් ඒ කෙරෙහි තියෙන ඇල්මක් ගැටුමක් නැති කරගන්න තත්ත්වෙට එන්න පුළුවන් කියලා. දැන් අර උදාහරණයක් හැටියට ගත්තාම දැන් අපි ස්ත්‍රී භාව රූප අපි දන්නවා මේ ස්ත්‍රියක් කියලා කියන්නේ සතර මහා භූතයන්ගේම ප්‍රවස්ම එහෙමත් නැත්නම් අපි සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම වශයෙන් සංස්කෘති වශයෙන් පවතින දෙයක් තමයි අපි මම පුරුෂයෙක් කරේට ස්ත්‍රියක් ගැන දකින්න නම් දකින්න ඕනේ. නමුත් දැන් එතන තියෙන ප්‍රශ්නේ තමයි මේ භාව රූපේ නිසා ඒ ස්ත්‍රී ශරීරවල ලක්ෂණ වෙනස් වෙනවා. ඒ කටහඬ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේට යම්කිසි ඇල්මක් හෝ අතිමෝසාවේ ගැටීමක් වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ විට ඇල්මක් ප්‍රතිවිරුද්ධ පාක්ෂික නැත්නම් ලිංගිකත්වය පැත්තට බර වෙන්නේ මගේ ඇතුලේ තියෙන නැදීම නිසා. මෙතන තියෙන්නේ සුද්ධාෂ්ටකයත් ඒහා සමග කර්මජ රූපයක්. කර්මජ රූපයක සංකරණයකින් තමයි මේ විදිහට මේ මාහමුවේ ඉදිරිපත් වෙන්නේ. ඒ බව හරියට නොදැනෙන තා මගේ ආශ්‍රවත් අවිද්‍යාවත් ඒ වගේම නීවරණ ධර්මත් නිසා මම ඒවට බැඳෙන්න හෝ ගැටෙන්න යනවා. ඉතින් ඕක තමයි තරලව විස්තර කර ගන්න වෙන්නේ. ඉතින් අපේ ආශ්‍රව නීවරණ ධර්ම බහුල වෙන තාක්කල් අපිට ඔය වැරදි දැකීමක් ඇතුව තමයි මේ දේවල් සිද්ධ කරෙන්නේ කියන එක තමයි කියන්නේ. ඒක નિවරදි වෙච්ච දාට උදාහරණයකට රහතන් වහන්සේ කියන තැන වෙන කැටි අනාගාමි සත්‍යයට පත් වෙච්ච කෙනෙකුට ලිංගිකත්වයක් ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයක් නැති හින්දා තමයි අත්‍යවම බ්‍රහ්ම ලෝකවල ඊළඟ භවයේ ප්‍රතිසංගී සඳහා සුදුසුකම ලබන්නේ. එතන බ්‍රහ්ම ලෝකවල අපි දන්නවා ඔය ඉස්ති ඉන්ද්‍රී රූපේවත් පුරුෂ ඉන්ද්‍රී රූපේවත් නැහැ කියන්නේ. එතන හතගන්නේ නැහැ. ඒක නිසා ඉතින් ඒ විදිහට තමයි ටිකක් කල්පනා කරගන්න පුළුවන් වෙන තිරවත් කරන්න. ඔව් තිරවසන යනවාද? ඔව් ඉතින් ඒ කියන්නේ දැන් අද පෙරත් මේ දැනුත් මේ ලබා ගත්තා වෝ ඒ කියනවා දැනුම ඔබතුමා කිව්වා වගේ මේ කර්මයෙන් හටගත්තා වූ කිසියම් රූප කලාපයකින්ද තමයි මේක මේ අපි වෙනිම පරිව්‍යාපෘතේ යොයෙන් හැදිච්ච මේ භූතය තුළ ස්ථීභාවයක් ඉස්මතු වෙලා පේන්නේ. ඒතද මම මේ ඇලෙන්නේ ගැටෙන්නේ කියන ඇඟි එමෙයා ඒ දැනුම ඒක නිතරම නිතරම මේ විදිහට බලනවා නම් ඒ විදිහට දැක්මක් බවට එක්පත් කරගන්නවා නම් බෞද්ධිකృత කරලා බලන විදිහේ මම හිතන්නේ ඒක අපිට උපකාරයක් වෙයි. ඒ විදිහට බලන්න පුරුදු වීමක් ඇති වෙනවා නම් ඉතින් කවදා හෝ ඒක ප්‍රඥාවක් බවට පත් වෙනකන් දැන් වාට අපි ඉතුරු කොටසට යමු. තව කෙටි කොටසක් වෙලා ඉන්න මට හිතුණා මේ ප්‍රසාද රූප ගැන නම් වැඩිපුර කතා කරන්න දැන් නැති තරමටම අපි කතා කරලා තියෙනවා කලින්. ප්‍රසාද රූප පහක් ගැනනේ කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය කියලා. එතකොට මේ ප්‍රසාද කියලා කියන්නේ මර ඔපවත් බව කියලා පොතපතේ සඳහන් වෙනවා. ළම මේ ඉතින් ඒ අනුව අපි ඒක ගැන කතා කරලා තියෙනවා. එතකොට අපි කොතන හරි මේ ඇහක් ඇති වෙනවා, කනක් ඇති වෙනවා, සෝත ජීවාවක් ඇති වෙනවා, ඒ ඇතුසෙනින් නැති වෙනවා කියන දේ කියනකොට ඒ කතා කරන්නේ මේ චක්කු ප්‍රසාදය ගැන ද නැද්ද කියන එක ප්‍රශ්නයක් ඇකිටියට මම යොමු කරනවා. මගේ ප්‍රශ්නේ තේරෙනවා කියලා හිතනවා. මොකද අපි මුගක් සාකච්ඡාවල අපි මු කතා කරන තියෙනවා මේ ඇහැ කියන දේ නොතිබීම ඇති වෙලා ඇතිෝෂණින් නැති වී යන ලක්ෂණයක් කියලා. හේතතුර අපි මේ කියනවා මේ චක්කු ප්‍රසාදයක් කියලා එකක්. චක්කු ප්‍රසාදය කියන එකට මේ කර්මෙන් ඇති ගන්න දෙයක්. එතකොට එහෙමනම් මේ අතෙන්දි චක්කු කියලා කියන්නේ මේ නෝමේ නේද කියන කතා සාකච්ඡාවට ගමු. ඒ වගේම අද ඔබතුමා මේ ඉස්මතු කළයින් තමයි මගේ ඔළුවට වැටුණේ. අද ප්‍රදස්තු රූපය, දෙවස්ති රූපය කියන එක ඇත්තම මේ හයවෙනි ධාතුව මනෝ ධාතුව සම්බන්ධ කරගෙන තියෙන ප්‍රසාදය හැටියට කල්පනා කරන්න පුළුවන් කියලා. අනේ ඒ කාරණාවත් නැවතත් ඉස්මතු කළා තව පැහැදිලි කර දෙන්න යන්න මතේ. මම ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා. ප්‍රශ්න දෙකක් හිතුනේ නේද? මම දෙවෙනි ප්‍රශ්නේ ඉස්සල්ලාම මේ ඉස්සා ගන්න උත්තරයක් දෙන්න. හදේවත් රූපේ කියන එක ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ අපි හිතුවොත් එහෙම අරූප, අපි දන්නවා අරූප ලෝකය ගැන අපි අහලා තියෙනවා. අරූප ලෝකේ කිසිදු රූපයක් නැහැ කියලා අපි අහලා තියෙනවා. එතකොට එතන යම් කිසි සිතක් ඇති වෙනවා නම් ඒක කිසියම් වස්තුවක් උපකාර කරගෙන නෙවෙයි ඇති වෙන්නේ. අපි දන ආකාස සංඥායතන, විඥාන සංඥායතන, ආසින් සංඥායතන, නේව සංඥාන ආසඤ්ඤායතන කියන තැන යම් සිතක් උපදිනවා නම් ඒ සිතට ආධාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වස්තුවක ආධාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් එතනින් විහාර තියෙන. ඒ කියන්නේ අපි ගත්තොත් පංචවෝකාර භවය කියලා කියනවා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙන තලේ. ඒ තමයි ඇත්තම ගත්තොත් එහෙම සතර පායත් මනුෂ්‍ය ලෝකය, ඒ වගේම හයත් ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤ සත්ත්ව තලයේ આવે ඉතුරු ටික ගත්තාම ඒ ටික පංචවෝකාර භව වෙනවා. එතකොට ඒකෙදි යම් කිසි විදිහකට සිතක් උපදිනවා නම් එන විශේෂයෙන්ම මනෝද්වාරික සිත් උපදිනකොට ඒ මනෝද්වාරික සිත් ඇති වෙන්න යම්කිසි වස්තුවක් ආශ්‍රය කරගෙන තියෙනවා. ඒක තමයි හදේ වස්තුව කියලා නම් කරන්නේ. එතකොට ඒ ආධාරයේ ඇතුව තමයි ඒ සිත් පහළ වෙන්නේ කියලා තමයි මේ අභිධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒක තමයි අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. එතකොට අර ප්‍රසාද රූප වගේම ප්‍රසාද රූප කියලා කියන්නේ ඇත්තටම මේ චක්කුසෝත ගාම දිවහා කාය කියන බාහිර රූපවල රූප ගෝචර කරගන්න අපි ඉතල කතා කරගන්නේ අර ගෝචර ග්‍රාහික රූප කියලා. ඒ ටික තමයි ප්‍රසාද රූප කියලා කතා කරන්නේ. නමුත් හදේවත් රූපේට අපි කියන්නේ ගෝචර ග්‍රාහික රූප කියලා. මොකද අපිට සිතුවිලි එන්නෙම මේ මනෝද්වාරයේ කියන නැත්තම් ඒක බිඳගෙනම තමයි එන්නේ. එතකොට ඒකට ආධාර වෙනවා මිසක් අපිට ඒකෙන් තවදයක් ගෝචර කරගන්නීම විතර ඒ විදිහට අපි ඒතර කතා කරන්නේ නැහැ. එතන හදේවත් රූපේ තමයි ආධාර වෙන්නේ ඔය සිත් පරම්පරාව. දැන් අර අපි භවංග සිත පවා ඒ ආකාරයෙන් දිගින් දිගට ඇතිවිවි නැතිවිවි යන්න උපකාරක තැනක් හැටියට තමයි එතන මේ පංචවෝකාර භවයේදී හේතු වෙන්නේ කියන එක තමයි සරලව දැනගන්න ඕනේ. ඒක තවදුරටත් ඉස්සරහට විස්තර දෙන්නත් අපි කතා කරමු. ඊළඟට දරුවත් මහත්තයා කලින් අහපු ප්‍රශ්නේ අපි සාමාන්‍ය සූත්‍ර දේශනාවේදී අහනවා. පෙරනොත් දී මහතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා මේ ඇහැ කන නාසය දිව කය කියන ඒ ස්පර්ශ ආයතන. එතකොට එතනයි දැන් අපි කතා කරනකොට මහින්ද බුදු මහත්මයාගේ පැහැදිලි කිරීම අපිට අවශ්‍ය වෙයි ඉදිරියට. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා අපි දැකීම කියන එක අඳුරගන්නේ මේ චිත්ත වීතියක් ඔස්සේ. චිත්ත වීතියක් ඔස්සේ අඳුරගන්නකොට අපි දන්නවා චිත්ත වීතිය යන්නේ රූපයක් ඇහැට ආපාස කියන්නේ චක්කු ප්‍රසාදේ හරහා ඉස්සලාම භවංග සිතට තමයි ඒක යම් කිසි විදිහකින් දැනීමක් ඇති වෙන්නේ. ඒකෝර තමයි භවංගේ චාලනය වෙන්නේ. ඒකෝර අපි දන්නවා අතීත භවංග, භවංග චාලන, භවංග උපච්ඡේද එන මනෝද්වාරාවචන මනෝද්වාරාවචනයේ ක්‍රීමේ අරමුණු පැත්තට සිත් පරම්පරාව හැරවීම ඊළඟට තමයි චක්කු විඥානය. ওই චක්කු විඥානයට තමයි රූපයක් දකින්න කියන්නේ රූපයක් දැකීමට පහළ වෙන සිතනේ. يعني රූපේ දැනගන්නා සිත හැටියට පහළ වෙන චක්කු විඥාන. ඒකෝර ඒකේ අවශ්‍ය කොච්චරද? චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයක අවශ්‍යයක් තමයි ඔය මේ තියෙන්නේ චක්කු විඥානය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඇසින්ගත් අරමුණ බාර වෙනවා සම්පටිච්ච බාර ගන්න සම්පටිච්චන සිතෙන්. එතකොට සම්පටිච්චන සිත පහළ වෙන වෙලාවේදී චක්කු විඥාන සිතට මොකද වෙලා තියෙන්නේ? ඒක ඇති වෙලා නිරුද්ධ වෙනවා. චක්කු විඥාන සිත නිරුද්ධ වෙලාමයි සම්පටිච්චන සිත ඇති වෙන්නේ අනන්තර ප්‍රත්‍යය. එතකොට බැලුවොත් අපි චක්කු විඥාණයෙන් ඒ රූපේ දැනගන්න කාලය ගත්තොත් එහෙමත් නැත්නම් එතනදී චක්කු විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තමයි සම්පටිච්චන සිත කියන එක පහළ වෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් ඒ රූපයත් එක්ක ගත්තාම ඒ රූපයත් ඇසත් කියන දෙක සම්බන්ධ වෙන්නේ එක චිත්තක්ෂණයක්. ඒ චිත්ත වීතියතු. ඊට පස්සේ තමයි ඒ රූපේ පිළිබඳ අදහස ගන්න. ඒ අනුව බලනකොට අපිට තේරෙනවා මේක ඒ චක්කු විඥානේ ඒ රූපේ දැක චක්කු විඥානේ කියන එක කලින් තිබුණේ නැහැ. මොකද කලින් තිබුණ නැත්නම් කලින් තිබුණේ මොකද්ද? පංචද්වාරසිත. ద్వාර ආවජන සිත. එතකොට පස්සෙන් එන්නේ සම්පරික්ෂණ සිත. එතකොට ඇහක් තිබුණාද නැද්ද කියන එක බලපාන්නේ පංචද්වාර ආවජන සිත තියෙන වෙලාවේ. චක්කු ප්‍රසාදේ කාර්යයක් කරන්නේ. ඒ වගේම සම්පටිච්චන සිත පහළ වෙන වෙලාවෙ චක්කුද්්වාරයෙන් නැත්නම් චක්කු ප්‍රසාදයෙන් කාර්යයක් කෙරෙන්නේ. චක්කු ප්‍රසාදයෙන් කාර්යයක් කෙරෙන්නේ කොයි වෙලාවෙද? චක්කු විඥානේ පහළ වෙන වෙලාවෙ විතරයි. ඒකට ඒ රූපේ සම්බන්ධයෙන් ගත්තොත් මේ පෙර තිබිච්ච නැති චක්කු ප්‍රසාද කියන එකෙන් තමයි ඒ අවස්ථාවේදී ඒ රූපේ ග්‍රහණය කරගෙන ඉතුරු සිතට බාර වෙන්නේ. ඒකට ඒකින් තේරෙනවා මේ හැම වෙලාවකම ඒ කිව්ව විදිහටම තමයි පෙර නොතිබීම ඇති වෙලා ඉතුරු නැසොම් නිරුද්ධ වෙලා තමයි ඉතුරු ටික ගෙන්නේ කියලා ඔය ආකාරයෙන් තමයි මම තේරුම් අරන් ඉන්නේ දරුවත් මහත්තයා. මම හිතනවා බුදුන් මහත්තයාට අවස්ථාවක් තියෙනවා ඒ ගැන කතා කරනවා නම් බුදුන් මහත්තයා. තේරුම් ගන්න ඒකේ දේ විදිහම තමයි දැන් හරියට බලද්දි එහෙම දැන් ඔය දැන් රූපයට චිත්තක්ෂණ 17යි අවශ්‍ය කියලා දැන් අපි ඒක දන්නවානේ. දැන් ඒතරේ චිත්ත විදියේ යනකොට චිත්තක්ෂණ 17කින් ඒ චිත්ත වීතිය ඉවරයි. හරියට බැලුවොත් ඒක රූපයක් ඉවරයි. ඒක රූපේ ඉවර ඒ කියන්නේ රූපයත් එතකොට නිරුද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ ප්‍රොසෙස් එක යන්නේ අපි අස්යෙන්. එතකොට ඒකෙන් බලන එතකොට තැන් නිරුද්ධ වෙච්ච දෙයක් ගැන තමයි මේ අපි මේ හිත අස්යෙන් වැඩේ යන්නේ. ඒ චක්කු විඥානයත් ඇතිුණා. ඇති වෙලා ඒක ඒ ශනියෙම නැති වෙලා ඉවරයි. ඒ චක්කු විඥාන ඇති වෙන්න බලපාපු රූපය චිත්තක්ෂණ 17කින් ඒකත් ඉවරයි. ඊට පස්සේ යන අනුබන්ධ චිත්තවිදි සේරම යන්නේ අස්සේ. එතකොට ඒක රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. චක්කු විඥාන කලින්ම නිරුද්ධ වෙලා රූපේ ඒකට පස්සේ චිත්තක්ෂණ 13කින් හරි 14කින් පස්සේ ඒකත් නිරුද්ධ වෙනවා. එතකොට මේ නිරුද්ධ වුණ රූපයකුයි නිරුද්ධ වුණ චක්කු විඥානයකුයි හරහා ඉතුරු වැඩසටහන් ටික අස්සෙන් වෙනවා. එතකොට ඒක තමයි කියන්නේ අර අපි එහෙම බලද්දී අර චක්කු විඥානය රූපයයි දෙකම නිරුද්ධ වෙනවා කියන්නේ ওই තැන තමයි. ඊට පස්සේ ඇති වුණ දෙයක් ඒ කියන්නේ මේක නැත්නම් පස්සේ නැති වෙනවා කියන එක දවස් තාක් කියන දෙයකට මම හිතන්නේ විතර කමෙන්ට් ඇති කියලා තේරුම් ගන්න. ඔතනසනේ බොම්පින් අනේ ඉතින් මම හිතන්නේ ඒක තමයි අපි ධර්මයේ ඉගෙන ගැනීම වැදගත්කම තියෙන ඔය විදිහට මේ මොකද්ද එක එක ස්වාමීන් වහන්සේලා කියන්නේ කියන දේවත් තේරුම් ගන්න පුළුවන් සමහරවිට ඔය විදිහට අපි දකින්න නම් බැරි වෙනවා. නමුත් මේ තේරුම් ගන්නවත් පුළුවන් මොකද්ද කියන්නේ කියලා අපිට යම් කිසි යොබයක් තිබුණා මේ අරම කියන එක වැරදි මේ සෝත ප්‍රසාදක එහෙමනම් චක්කු ප්‍රසාදයේ ඇතුමයි කර්මෙන් ලැබෙන දෙයක් හිතේ ඇතුමයි ඉපදෙන්නේ. එතකොට කොහොමද චක්කුවක් ඇති වෙලා ඇතිවසනින් නැති වෙනවා කියන්නේ කොහොමද කියලා මතුවෙච්ච ප්‍රශ්න තිබුණා. නමුත් අපිට දැන් පේනවා මේ ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම මේ සූසිපත්ය එහෙම ප්‍රයෝගික කරගෙන මේක තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියන කාරණාව. ඉතින් ඒක ඉදිරියට යනවා. බාහිර රූපය චිත්තක්ෂණයි අරමුණ ගත්ත ඒ අරමුණ චක්කු විඥාණය ගත්ත අරමුණ ගත්ත රූපය චිත්තක්ෂණ 14ක් වෙනකොට පරිමාය ඉවර වෙනවා. ඒ චක්කු ප්‍රසාදයත් ඒ චක්කු ප්‍රසාදේ චක්කු විඥාණය ඇති කරපු චක්කු ප්‍රසාදේක නැහැනම් ඒ රූපයත් මේ තදාරම්මන වලින් පස්සේ භවංග වෙනකොට ඒ චක්කු විඥාණය ඇති කරපු චක්කු ප්‍රසාදයත් නිරුද්ධ වෙනවා කියන එක තමයි අභිධර්මයේ බලනකොට තේරුම් ගන්න. හොඳයි අපි ඉතුරු කාල වේලාව පොඩ්ඩක් යදාගමු. මේ මොකද්ද මේ ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද මේ ජීවිත ඉන්ද්‍රිය? මම මේ අපි හිතමු මේ ඔක්කොම දන්නවා, ධර්මයේ දන්නවා, ඔක්කොම කතා බහ කරනවා. නමුත් මේ මැරෙන්න බයයිනේ. මොකක් නැති වෙනවටද බය? මේ මීට වැඩි පොඩ්ඩක් වකු ගැහුණත් කමක් නැහැ, මීට වැඩි පොඩ්ඩක් හමල අවුලි ගැහුණත් කමක් නැහැ. ඔය අපි දැන් කතා කරේ ලහුතා රූප, මුද්දා රූප, ඕවා පොඩ්ඩක් යහන් මෑරුණාට කමක් නැහැ. මුද්දිතාව ගැතිය නැති වෙලා තවත් අදුන ගණ වුණත් කමක් නැහැ. දත් ටික වැටුණත් කමක් නැහැ. කොණ්ඩේ සුදුුණත් කමක් නැහැ. මේ පටවි රැලි ගහලා ඒවා ඇත්තට ගැටලුවක් නැහැ. මේ මොකක් හරි හේතුවකින් මේක දාලා යන්න බෑ. මොන රූප කොටසකද මේ අල්ලන් ඉන්නේ? මොන රූප කොටසක් අල්ලන් ඉන්නවද? මොකද්ද මේ ජීවිත රූපේ කියන්නේ? මොකද්ද මේ ජීවිත රූපේ කියන්නේ? ඒකට තියෙනවද විශේෂ තැනක්? මේ ඊගෙන පොඩ්ඩක් කතා කරලා දැනගමු. සේන මහත්තයා නිල හිතින්ද සේන මහත්තයාත් සම්බන්ධ කරගෙන කැමති. මේ නිකම් ප්‍රායෝගික පැත්තට යමු කළ මම ප්‍රශ්නයක් අහන හින්දා. මේ සේන මහත්තයා ප්‍රශ්නෙට උත්තරයක් හැටියට නෙමෙයි අපි එකතු වෙමු මේ සාකච්ඡාවට. සේන මහත්තයා. සේන මහත්තයා උදේ අපි සම්බන්ධින් උදේ පාන්දර වෙන්න ඕන වෙලාව කතා කරන්න ඕන. තෙරුවන් සරණයි. බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ජීවිතේන්ද්‍රිය කියන එක මොකද්ද කියන එක අපිට තේරුම් ගන්න ඕනේ. අත වශයෙන්ම මොකද්ද මේ ජීවිතේන්ද්‍රිය කියන්නේ කියලා. දැන් බලන්න යනකොට දැන් මරණය කියන එක දැන් මේ ජීවිතේන්ද්‍රිය කියන්නේ එක රූපයක් කියලා දැන් මට තේරෙන විදිහට නම් මේ හැම එකකම ජීවිතේන්ද්‍රියක් තියෙනවා. හැම රූපයකම ජීවත් වීමක් තියෙනවා. ඒක තමයි මේ ජීවිතේන්ද්‍රිය කියන එක කියලා. දැන් ලෞතා මුද්දිතා කියන්නේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලත් අපි දන්නවා. දැන් මේ රූපයක් කියන එක ඇති වෙනවා, ඒක වගේම පවතිනවා, ඒ වගේම නැති වෙනවා. ඉතින් එතකොට මෙතන අනිත් හැම එකකුත් අපි මෙතන කිව්වා කියවුණා. ඉතින් එතකොට මේක බලාගෙන යනකොට මොකද්ද මෙතන ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ කියන එක මතයක් එනවා. මොකද මේ ඒක ඇත්ත වශයෙන් තියෙන දෙයක්ද? ඒක ඒක ඇති වෙලා නැති වෙලා යනවා නම් කොහොමද මේක ජීවිතේන්ද්‍රිය කියලා එක දෙයක් දිගටම පවතිනවද? නැත්නම් මේක නිකන් යම් කිසි පැවැත්මක එක්තරා කොටසක්ද කියලා? දැන් ගඟක් ගලනකොට ගඟ ගලාගෙන යනවා. ඉතින් අපි කියන එකට ගඟක් කියලා. ඒ වගේ ජීවිතේන්ද්‍රිය කියන්නේ කියන එක තව ටිකක් පැහැදිලි කරගන්න මමත් කැමති. ජයන්ත මහත්මයා වගේ කෙනෙක් මේකට ආලෝකයක් දුන්නොත් බොහොම පිං. හොඳයි, අපි එන ජයන්ත මහත්තයාට මේ උත්තරවස්ස. හොඳයි, කෙරුවන් තමයි. ඇත්තම මේ ජීවිත ඉන්ද්‍රිය කියන එක දැන් අපි චුතිය කියන තැනදී, එහෙම නැත්නම් මේ ජීවිතයක් අවසන් වෙනවා කියන තැනදී අපි කියනවා ඛණ්ඩානම් වේදෝ, මේ ස්කන්ධයන්ගේ බිලියම්. ඊට පස්සේ කියනවා අවසාන වශයෙන් කියනවා ජීවිතින්ගේ උපච්ඡේදෝ කියලා. දැන් ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද වීම තමයි මරණය කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා දලුවත් මහත්තයාගේ ප්‍රශ්නේ, කියන්නේ අපි ජීවත් මේ මැරෙයි කියලා තියෙන බය, කියන්නේ මේ ජීවිතින්ගේ උපච්ඡේද වෙයි නැත්නම් මේ ජීවිතින්ගේ රූපේ නැති වෙයි කියන බය තමයි තියෙන මරණයට බයයි කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ජීවිත ඉන්ද්‍රිය කියන එක සම්බන්ධ වෙන්නේ කෙලින්ම කර්මජ රූපවලට. දැන් අපි දන්නවා දැන් කෙනෙක්ගේ කෑම අඩු කරාම බර අඩු වෙනවා. නමුත් එයා නැරිලා නැහැ. ඒ වගේම කෙනෙක් කෑම වැඩි කරොත් එහෙම එයාගේ බර වැඩි වෙනවා. මොකද ආහාරයෙන් හටගන්න රූප ටිකක් වැඩි වෙනවා. එහෙම නැත්නම් කෑම අඩු කරාම ආහාරයෙන් හටගත්තු රූප ටිකක් අඩු වෙනවා. නමුත් නැරිලා නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳට පේනවා, සනස් වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දවස් දෙක තුනකින්වත් ඒ වගේ බරේ වෙනසක් වෙන්න පුළුවන් ශරීරයේ මේ තියෙන රූපවල. ආහාරජ රූපවල. නමුත් දැන් කර්මජ රූප කොටස් ගත්තාම අපි ගත්තොත් එහෙම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද. ඒ වගේ කර්මයෙන් ඇතිවලා තියෙන රූප කොටස් ටික. ඇත්තටම ඒකාන්ත වශයෙන්ම කර්මයෙන් ඇති වෙන රූප කොටස් ටිකක් තියෙනවා මේ ආකාරයෙන්. ඒ තමයි චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ඝාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, ඉස්ති භාව රූප, පුරුෂ භාව රූප, ජීවිතේන්ද්‍රී රූප, හදේවස්තු රූප. රූපේ කියන්නේ ඒ නවයේ, ඒ රූප නවයේ ගත්තාම ඒ කාන්තේම කර්මයෙන් හටගත්ත රූප. එතකොට ඒ නවයෙන් එකක් තමයි මේ ජීවිතේන්ද්‍රී රූපේ කියන්නේ. මේ ජීවිතේන්ද්‍රී රූපයෙන් කරන්නේ මේ ඉතුරු ප්‍රසාද රූප අච්ච මනරී ඉදිරියට ගෙනියන්න උපකාර කෙරෙන තමයි මේ ජීවිතේන්ද්‍රී රූපෙන් කරන්නේ. එතකොට දැන් යම් කිසි විදියකින් අපි දන්නවා චක්කු ප්‍රසාද රූපය කියන එක වගේ දේවල් නැති වුණත් අවසාන වශයෙන් ගත්තාම මේ හදේවත් රූපය කියන්නේ. ඒ කියන්නේ සිත් ඇතිවෙنده කෙනෙකුට උපකාරී වෙන්නේ හදේවත් රූපය කියන එක අපි කතා කරා. නමුත් යම් කිසි විදියකින් මේක ජීවිතේන්ද්‍රිය නැති වුණාම වෙන්නේ මොකද්ද? මෙන්න මේ කිව්ව ප්‍රසාද රූප ටිකයි මේ හදේවත් රූපයයි ඊභාව පුරුෂ භාව කියන මේ සියරම ටික නැත්තරම නැති වෙනවා. ඒ කියන්නේ කර්මජ රූප ටික නැති වෙනවා. කර්මජ රූප නැති වෙනවා කියන්නේ අර ආහාරජ රූප නැති වුණා වගේ නෙවෙයි. අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ මරණය කියලා කියන්නේ මේ කර්මජ රූප ටිකේ නැතිවීම තමයි මරණය වෙන්නේ. ඒක නිසා තරලව කෙටියෙන් කිව්වොත් ජීවිතින්ද්‍රී රූපේ නැතිවීම තමයි මරණය කියලා කියන්නේ. මොකද ජීවිතින්ද්‍රී රූපේ නැතිවීම තමයි මේ කර්මජ රූප ටික විකටම පැවැත්වෙන්නේ. එතකොට මේ ජීවිතින්ද්‍රී රූපේ නැති වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් මේ කර්මජ රූප ටික නැති වෙන්නේ කොයි වෙලාවෙද? කෙනෙක්ගේ චුතිය ඇති වෙනකොට සියලුම කර්මජ රූප සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතකොට අපි දන්නවා රූපේ කායශ කාලයේ චිත්තක්ෂණ 17යි කියලා. එහෙමනම් මරණය සිද්ධ වෙන්නේ චිත්තක්ෂණ 16කට කලින්. කියන්නේ 17 වෙනි චිත්තක්ෂණයේදී ඒ කර්මජ රූප ටික සියල්ලම නැති වෙනවා. ඒක තමයි ධර්මතාවය. කෙනෙක් මැරෙනවා කියන තැනදී ඊට චිත්තක්ෂණ අවශ්‍ය ප්‍රමාණයට කලින් 16ක් කලින් කර්මජ රූප ඇති වෙන එක නවති. එතකොට මේ ජීවිතින් රූපයත් එක්කම සියලුම කර්මජ රූප ටික නැති වෙනවා. ඒ කියන්නේ මරණය සිද්ධ වෙනවා. ඒ ජීවිතින් රූපෙන් කෙරෙන්නේ මොකද්ද? කාර්යය තමයි මේ කර්මජ රූප ටික මනවස්වා සංත උපද්දමින් ඉදිරියට සම්පතියක් හැටියට ගෙන යාම තමයි මේ ජීවිතින් රූපෙන් කෙරෙන්නේ. ඉතින් දුරණ මහත්මිය ඔබට මටත් යමක් එකතු කරන්න පුළුවන් එකට වෙනවා නේද? ඔව් ඒක තමයි. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඔකේ දැන් කැමැත්ත ඇයි අකමැති මැරෙන්න කියන එක අහපුවාම මැරෙන්න කැමතියි ඇත් ඉන්නවනේ ජීවි හානි කරගන්න. ඒකට එහෙම බලද්දී ඒකෝ අය කැමති වෙන ද්වේෂ සාගතිපකින් හැරි Taman අකමැති දෙයකට එන්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න දුර්ගම රජුගේ වගේ අය දිව්‍ය ලෝකවල ඒව දැක්කන් පස්සේ මැරෙන්න බය වෙන්නේ නැතුව ඇති දිව්‍ය ලෝකෙට යන්නේ. එහෙනම් කියලා එහෙම අදහසකුත් තියෙන්න ඇති. ඒකෝට ඇයි මේ අපි බය වෙන්නේ? මං හිතන්නේ දැන් ධ්‍යාන වඩපු අය වුණත් ඒ ජීවිතය අතරලා මේ බ්‍රහ්ම ලෝක වලට යන්න බය වෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඒකට වඩා හොඳ තැනක් කියන එක. අපි දැන් ওই බය වෙන්න හේතුව ප්‍රධාන වශයෙන් අපි යම් කිසි දෙයක් මා හිතන් බය වෙනම ගැන. ජීවිතින් දෙය නැතිවීමේ බය නෙමෙයි අපිට තියෙන්නේ. මේක අපි කියන්නේ සාම ෂුවර් නැහැ කියන එක. අපේ සම්බන්ධව අපේ සංස්කෘතිය සම්බන්ධව අපි කොහේ යයිද? නැත්නම් අපි කරපු දේවල් ගැන අපි පසුතැවෙනවා. ඒ කියන්නේ නැත්නම් මේ තියෙන දේවල් දාලා යන්න බැරුව මොකක් හරි ඇති. එහෙම බයක් මිස අපිට තියෙන්නේ මේ ජීවිතින් දෙන නැතිවීමේ බය නැ තියෙනවා නම් අපිට බය නම් තියෙන්නේ. එහෙනම් අර වගේ සියදිවිහානි කරගන්න අය ජීවිතින් දෙන නැතිවීමේ බයට ලක් වෙන්නේ නැත්තේ ඇයි? දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට යන අය දීතින්දියට බය නැති මේ බය නැති ඇයි රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙන්න බය නැති ඇයි බය නැති කරපුවායි අපිට මේ බය තියෙන්නේ ජීවිතින්දිය නැතිවීම ගැන නෙමෙයි අපි මේ කරපු කියපු දේවල් හෝ මේ නැත්තම් අපිට තියෙන අන්ෂුවර් ගතිය කියන්නේ මේ අපි කොහෙටද කියන එක එහෙම ස්ථීරියම දන්නවා නම් එක්ක අපි යන්නේ සුගතියකට කියලා නැත්තම් ස්ථීරම අපි යම් කිසි මාර්ගපලයකට ඇවිල්ලා තියෙනවා කියලා දන්නවා නම් ඒ අය එතකොට බය වෙන්නේ නැත්තම් ඒ තුර ප්‍රශ්නයක් තියෙනවා ජීවිතින් දෙන්න තියෙන මේ බය නෙමෙයි අපිට තියෙන්නේ අද ජීවිතය අර දැන් දැල්ත මහත්තයා විස්තර කරායේ ජීවිතින් දෙයක් සම්බන්ධව කොහොමද ඒක වෙන්නේ කියන එක අපි මේ බය තියෙන ජීවිතින් දෙ නැතිව ගන්න පිළිබඳ නෙමෙයි ඒක අපි යන එකේ අපි යන මාර්ගයේ හෝ යන ස්ථිරව අපිට අනවබෝධය කියන්නේ අවිද්‍යාවම සමා කියලා කියන්න පුළුවන් සමට අවිද්‍යාව තුරන් වෙලා නැතත් රහතන් වහන්සේලා වගේ හෝ සෝහන් වුණ කෙනෙක් වගේ නොවි ධ්‍යානයක් වඩපු කෙනෙක් සාමාන්‍යයෙන් මේ බෞද්ධ ධර්මයට ඇතුළත් නොවි ධ්‍යාන වඩපු අය ගැන ආනචිලා ඒගොල්ලොත් මේ චුත වෙලා බ්‍රහ්ම ලෝක වලට යනවා මේ ධ්‍යාන අනුකූලව එතකොට ඒගොල්ලන්ට වුණත් ඒ යන ගමනේ ඒ යන තැන ඒ කරපු දේවල් ඒගොල්ලෝ ජීවිතේ ජීවත් වුණ හැටි ඒව ගැන ස්ථිරතාවයක් තියෙන නිසා ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ නැහැ මරණ බය වෙයි කියන එක. ඉතින් මේකදී අර අපි යන තැන ෂුව නැහැ එක්කෝ යන්න අකමැත්ත. නැත්නම් ඒ වගේ දෙයක් තියෙනවා නම් බය වෙනවා නම් බය වෙනවා කියන එකයි. අදහස් දෙවසන. අතරසනයි බ්‍රහ්මඥය ඒ කාරණාව සත්‍යක්ම ඒ වගේම මට හිතෙනවා යම් කිසි කෙනෙක් ජීවිතේ ඉන්දියක් කියන දේ තියනවද කියලා දන්නේ නැහනේ ජීවිතේ ඉන්ද්‍රිය නැති වෙනවා කියලා බය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ මොකද කවුරුත් ජීවිතේ ඉන්ද්‍රිය ගැන දන්නේ නැහැ තමන්ගේ ජීවිතය දාරයන් බෑ කියන හැඟීමනේ තියෙන්නේ ඉතින් ඒක සමානට ඔබතුම කිව්වා වගේ යන්න තැන දන්න කෙනෙකුට සමානට බය නැති වෙයි නමුත් යන්න තැන ගැන සැකයක් ඉච්චර නැති කෙනෙක් උනත් තමන් අපායකට වැටෙන්නේ නැහැ ඒ තරම් අකුසල් කරලා නැහැ එහෙම නැත්නම් තමන් එහෙම කිසියම් හිතාගෙන ඉන්න කෙනෙක් පවා ඔබතුමා කිව්වා අනිත් කාරණාව හින්දා මේ තෘෂ්ණාවෙන් දේවල් අල්ලාගෙන තියෙන දේවල් දාලා යන බැරි කම නිසා බයක් ජීවිතයට ඇති වෙනවා වෙන්න පුළුවන්. කෙසේද අපි අවසාකාචයේ අවසාන ප්‍රශ්නෙට යොමු වෙනවා ජයන්ත මහත්තයා ඔබතුමාට මේ ඔබතුමා මතක් කළා මේ කර්මෙන් ඇති වෙන රූපයක් හැටියට ජීවිත ඉන්ද්‍රිය රූපේ ඒ නැතිවීම තමයි මරණය ඇති වෙන්නේ කියන දේ. එතකොට කර්මපත්තෙන් උපදින් නැති රූප කොටසක් තියෙනවනේ ඒ කියන්නේ ඒව ආකාශ ධාතු විඤ්ඤාති රූප දෙක විකාර රූප තුන ලක්ෂණ රූප හතර ආදී වශයෙන් ඒවට අනිෂ්පන්න රූපත් කියලා කියනවා. අපිට මොනවද මේ අනිෂ්පන්න රූප කියලා කියන්නේ කියන කාරණාවත් ඊට පෙර ලක්ෂණ රූප හතරත් පැහැදිලි කරොත් මම හිතන්නේ අද සාකච්ඡාවේ නිමාවකට එන්න පුළුවන් ඒ කොටසත් සමග. ජයන්ත මහත්තයා ඔව් කියලා සම්මයි ඔය ඇත්තම මෙහෙමයි දැන් අපි කර්මජ රූප ඒකාන්තයෙන්ම කර්ම රූප ටික තමයි අපි කතා කරන්නේ චක්කු ප්‍රසාද නිලේ ප්‍රසාද රූප ටිකයි ඉස්ති භව පුරුෂ භව ජීවිතී රූපේ හදේ වස්තු රූප කියන ඒ නවය ඒකාන්තයෙන්ම කර්මයෙන් ඇති වෙන රූප. ඒතර අනේකාන්තවත් කර්මයෙන් ඇති වෙන රූප. ඒ කියන්නේ අනේකාන්ත කියලා කියන්නේ ඒ කියන රූප කර්මේනුත් ඇති වෙනවා ඉස්තිමුත් ඇති වෙනවා ආහාරෙමුත් ඇති වෙනවා එතන තව රූප නවයක් තියෙනවා ඒ ටික තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා කියන කොටසයි ඒකේ ශුද්ධ ආෂ්ටකේ ටික ඊළඟට ආකාශ රූපේ කියන එක ඒකාන්ත කර්මජ රූපයක් නෙවෙයි ඒක කර්මජ රූපයකුත් වෙනවා ඒ කියන්නේ කර්මජ රූප කලාප එකිනෙකින් වෙන් කරගන්න උදව් වෙන හින්දා ඒක කර්මජ රූපයක් හැටියට බාර ගන්නවා නමුත් දැන් ආහාරයෙන් හැදෙන ශුද්ධාෂ්ටකේ වුණත් එකිනෙකට වෙන් වෙන්නේ අවකාශයෙන්. ඒක නිසා මේ පරිච්ඡේද රූපේ මතත් අපි කියන ආකාශ රූපේ කියලා ඒක ඒකාන්ත කර්මජ රූපයක් නෙවෙයි. ඒ වගේම දැන් ශුද්ධාෂ්ටකේ ගත්තත් පඨවියා පූතේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව ගත්තා ආහාරයෙන් හැදෙනවා, ඉර්ප්‍රියෙන් හැදෙනවා, චිත්තයෙන් හැදෙනවා. ඒක නිසා ඒව අනේකාන්ත විදිහේ රූප හැටියට අනේකාන්ත කර්මජ රූප හැටියටයි ගන්න. ඒක කර්මජ රූප ඔක්කොම 18යි කිව්වට එකේ නවයක් ඒකාන්ත වශයෙන්ම කර්මජයි නවයක් අනේකාන්ත වශයෙන් කර්මජයි ඒ විදිහට තමයි සැලකන්න වෙන්නේ. ඉතින් ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ওই ටික තමයි අපි කලින් කතා කරේ නිෂ්පන්න රූප කියලා. නෑ අපි කතා කරේ උපාදීන රූප කියලා. උපාදීන රූප කියලා කතා කරේ කර්මජ රූප ටික. ඊට පස්සේ නිෂ්පන්න රූප කියලා කියන්නේ දැන් එතෙන්දි වෙනස තියෙනවා. ඇත්තටම දැන් අපි ගත්තාම නිෂ්පන්න රූප කියලා කියනකොට දුණු මාත්මයට මතකද ඒකේ තියෙන මේ කොයි විදිහට අපි නිෂ්පන්න රූප කියන ටික හඳුන්වන්නේ කියලා? කියන්නේ මොන හේතු නිසාද අපි ඒකට නිෂ්පන්න රූප කියලා කියන්නේ කියලා තේරුම් ගන්න. දැන් තමයි මාත්මය ඒක එතන බලනවා. මම බල්ලා කියන හරියට. ඔව්. ඒ කියන්නේ මේ නිෂ්පන්න රූප කියලා කියන්නේ කර්ම. අවිද එතකන් ඔන්න මේ ලක්ෂණ රූප හතර පහල දිකානේ ජය මේ ඒකත් බලනක උපචේ සම්තති ජරතා අනිච්චතා කියන ලක්ෂණ රූප හතර. උපචේ සම්තති ජරතා අනිච්චතා කියලා කියන්නේ ඔය සාමාන්‍ය පොදුවේ ගත්තාම රූපවල ලක්ෂණ හතරක් තමයි උපචේ සම්තති ජරතා අනිච්චතා කියලා කියන්නේ. දැන් අපි උපචේ කියන එක ගත්තොත් එහෙම ඒ කියන්නේ ඒකේ හට ගැනීමේ ලක්ෂණයට අපි කියනවා උපචේ කියලා. ඊළඟට සම්තති කියලා කියන්නේ ඒකේ දිගින් දිගට පැවතීමේ ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගට පැවතීම කියන්නේ එකම දේ දිගටම පවතිනවා කියන එක නෙවෙයි. නමුත් මේ එකක් පසුපසින් එකක් ආකාරයෙන් දිගින් දිගට දැන් පොඩි ළමයෙක්ගේ පටන් අපි ගත්තත් එහෙම මහලු වෙලා මැරෙන කම්ම එහෙමත් නැත්නම් යම් කිසි අවස්ථාවක මැරෙන කම්ම ඒ රූපවල තියෙන සම්තතියක් එහෙමත් නැත්නම් පැවැත්මක් තියෙනවා. එකිනෙකට ඒ කියන්නේ මුලින් තිබ්බ රූපේ ආධාර වෙලා ඉදිරියෙන් වෙනස් වෙනස් රූප ඇති වෙනවා. ඒ කියන්නේ අපි පුංචි කාලේ ගත්ත ෆොටෝ එකකට වඩා අවුරුදු මාස ගානකදී ගත්ත ෆොටෝ එකකට වඩා අවුරුද්දකදී ගත්ත ෆොටෝ එක වෙනවා. අවුරුද්දකදී ගත්ත ෆොටෝ එකකට වඩා අවුරුදු දෙක තුනකදී ඔය ආකාරයෙන් ගත්තාම මරණ කම්ම එක එක කාල සීමාවල ගත්තොත් යම් රූප බැලුවොත් බාහිරින් වුණත් අපිට පේනවා ඒව වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ අපිට පේරෝනික එකම පුද්ගලයේ දිගටම පවතිනා වගේ අන්න ඒ පවතිනා වගේ ගැතියට අපි කියනවා සම්ත්‍යයක් හැටියට පවතිනා එක. එකම රූපයක් නෙවෙයි. නමුත් මුලින් තිබ්බ රූපය සම්බන්ධයක් නැතුවත් නෙවෙයි. මේ මුලින් තිබ්බ රූප වල සම්බන්ධතා ඇතුව ඉදිරියෙන් රූප වෙනස් වෙවි ඇතින් තමයි සම්ත්‍ය කියලා කියන්නේ. එතකොට ජරතාවය කියලා කියන්නේ දිරීම. දැන් අපිට ඇත්තටම මේ අපේ එක රූපයක් ගත්තාම අපි දන්නවනේ ආයුෂ චිත්තක්ෂණ 17ක් කියලා. චිත්තක්ෂණ 17ක් බලනකොට පළවෙනි චිත්තක්ෂණයේදී මොකද වෙන්නේ? ඒකේ උපත වෙනවා. ඒ රූප කලාපේ උප්පත්තියක් තියෙනවා. ඒක තමයි උපචේ ගති, උපචේ ලක්ෂණ. ඊළඟට සම්තති කියලා කියන්නේ ඒකේ පැවැත්මක් තියෙනවා. චිත්තක්ෂණ මැද තියෙන 16 15 පැවැත්මක් වගේ දෙයක් තියෙනවා. එතකොට ඒක සම්පති ගැතිය. ඊළඟට ජරතාවය කියලා කියන්නේ ඒක දිරාපත් වෙන ගැතිය. ඒ පවතින තාක් කල් ඒ දිරීමට පත් වෙන. ඊට පස්සේ අනිච්චතාවය කියලා කියන්නේ ඒක නැතිවීමේ ගැතිය. එතකොට ඒ ආකාරයෙන් අපේලොම හැම රූපයකම ඒ ලක්ෂණ ටික තියෙනවා. ඒකෙන් අපි කියනවා ඒවට ලක්ෂණ රූප කියලා. උපචේ සම්පති ජරතා අනිත්‍යතාවය තරයින් තමයි විතර කියන්නේ පොඩක් අවශ්‍යයි. බුණු මාස්ටර් ඔබතුමා ඉන්නෝනේ එතන. මේ එතෙන්දී අනිත්‍යතාව රූපය කියලා කිව්වේ මේ නිත්‍ය බවක් නැති බව කියලා ජයන්ත මහත්තයා කිව්වා එතෙන්දී. මේ අනිත්‍යතාව රූපය කියන්නේ මේ ඉච්ඡ නොවනා කියන අර්ථයෙන් කියලත් යම් කිසි පැහැදිලි කිරීමක් තියෙනවා නම් ඒක නම් කද ඔබතුමා හිතන්නේ? දරනවන ඉච්ඡනවන කියන එක කියපම ඉෂ්ඨනවන කියන එකද ඒ මොකද්ද කියන්නේ ඒ වචන තේරුම පොඩ්ඩක් දැන් තේරුම් ගන්න. අපිට ඉච්ඡ භාවයක් නැති ඉච්ඡ කියන්නේ මේ මොනාප භාවයක් තියෙන මේ එහෙම නොවන කියන අර්ථයෙන් අනිත්‍ය කියන ඒ නෑ නෑ එහෙම එකක් නෙමෙයි දරුවතුමා. ඒ වගේ අනිත්‍ය කියන්නේ අර මේ අර රූපේක අර මෙහෙම අර කර්මයේ අර නැතිවීම ඒ අනිත්‍ය කියන්නේ නැතිවීම අර්ථයෙන් තමයි ඔබ තියෙන්නේ. කැමැත්තක් නැති වෙන එක අර අකමැත්තක් නෙමෙයි අර නැති වෙන ස්වභාවය කියන එක තමයි අපතන අනිච්ච කියලා කියන්නේ. අනිච්චතාව රූපේ කියලා. හොඳයි යන්ත මහත්තයා ඔබතුමාගේ වෙන්න මම යන්ත මහත්තයා මේ මේ දිනවල මේ මොකක්ද ඒකට කියන්නේ ආందోళනකට ලක්ව තිබුණ තවත් වචනයක් හින්දා මම ඒකමතු කරේ. මම එහෙම හිතනවට නෙමෙයි. නමුත් මේ ඒක තව ඔබතුමාලා දන්නවනේ අනිත්‍ය කියන එකට වෙන තර්ථක තමයි තියෙනවනේ. ඒ ඉච්ඡාභාවයෙන් නැතුව එහෙම නැත්නම් කියන අර්ථයෙන් වගේ ඒ අර්ථයෙන් නෙමෙයි අපි මේක ගන්නවනේ කියන කාරණා. අනිවාර්යෙන්. ඔය ඉච්ඡා කියන එකේ ලියන විදිහත් වෙනස්, හැතරම ශබ්ද කරන විදිහත් වෙනස්. අනිච්ච කියනකොට ඉච්ඡ කියනකොට සාමාන්‍ය ඡායන්නේ ඉන්නේ ඉච්ඡ කියලා කියන්නේ යම්පි ඉච්ඡං නලබති දම්පි දුක්ඛං කියලා. එතකොට ඒ කැමැත්ත කියන එකයි ඉච්ඡ කියන මාප්‍රාණ ඡායන්නේ ප්‍රකාශ වෙන්නේ. ඒක නෙමෙයි අපි මෙතන සඳහන් කරන්නේ. අනිත්‍ය කියන අර්ථයෙන් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට අපේ මූලික ප්‍රශ්නේ උනේ මේ නිෂ්පන්න රූප කියන දෙක. මේ නිෂ්පන්න රූප කියනකොට අපිට ගන්න වෙන්නේ මෙහෙමයි. ඇත්තටම මේ අපේ දැන් අපි කිව්වා උපාදින්න රූප කියලා කියන්නේ කර්මයෙන් උපදින රූප කියලා. කර්මය හේතු මූලික හේතු වශයෙන් කර්මය තමයි. ඒ කියන්නේ කර්මජ රූප ටික තමයි උපාදින්න රූප ටික කියලා කිව්වේ. අපි උපාදින්න රූප කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටික ඊළඟට ඉන්ද්‍රිය රූප අටක් ගත්තා අපි. මොකද ප්‍රසාද රූප පහත්. එතකොට ගත්ත ඉතිින්දි රූප, පුරිසින්දි රූප, ජීවිතින්දි රූප කියන තුනත් එක 8යි, අධේවත් රූපයි, මේ ආකාශ රූපයයි කියන්නේ. දැන් මෙතනදී මේ නිෂ්පන්න රූප කියලා කියන්නේ ඇත්තටම මේ අපිට විදර්ශනා භාවනාවකට ගන්න රූප තමයි අපි මෙතනදී බලන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි විදර්ශනාවක් කරනවා නම් මේ රූප කොටස් ටික ගැන ඒ රූප කොයි විදිහටද කොයි දෙයකින්ද විදර්ශනා කරන්න කියන ටික ගන්න එකට අපි කියනවා නිෂ්පන්න රූප කියලා. එතකොට එතෙන්දි වෙනසක් තියෙනවා. දැන් බලන්න අපි විදර්ශනා කරන්නේ අපේ ඇලීම් අඩු කරගන්න. එහෙමත් නැත්නම් නැති කරගන්න. ඒක ඇතිදී ඇති හැටියට බලන්නයි විදර්ශනා කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් මතු කරගන්නයි බලන්නේ. දැන් බලන්න ආකාශ රූපය කියනකොට ආකාශ රූපය ගැන බලුවාම අපි කියනවා ඒක ඇත්තටම මේ ලෞකික වශයෙන් යම හේතුවකින් ඉපදිච්ච නැති එකක් කියන්නේ. අපි දැන් මෙතන කර්මජ රූපයක් හැටියට සැලකුවාට නැත්නම් ඇත්ත වශයෙන්ම අවකාශය කියන එක හේතුවකින් උපදින එකක් නෙවෙයි. අවකාශයේ තුල තමයි අනිත් දේවල් වල පිහිටීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ විදර්ශනා කරනකොට මේ අවකාශ රූපය කියන එක අපිට අර කිව්වටකින් අයින් කරන්න වෙනවා. එතකොට අපි අර නිෂ්පන්න කියලා කියපු හදේවත් රූපය, ඉන්ද්‍රිය රූපාතයි, පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියන එකේ ඒ අටයි ගත්තාම එතන තියෙනවා 17ක්. ඒ 17යි අපි අයින් කරා අවකාශ රූපය කියන එක. හැබැයි දැන් බලන්න අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නොඇතෙන දෙයක් තමයි ශබ්ද රූපය කියන එක. ඒකයි අපි අර දරුවත් මහත්තයා කලින් කතා කරා වගේ ස්ත්‍රියකගේ කටහඬක් කෙරේ පුරුෂයෙක්ගේ ඇල්මක් ඇති වෙන්න, තෘෂ්ණාවක් ඇති වෙන්න හේතු වෙන්නේ ඒ ශබ්දයේ කියන රූපය. ශබ්දයන්ට අපි හරි ක්‍රියතාවයක් දක්වනවා. කටහඬට හෝ නැත්නම් වාදන භාණ්ඩයක ශබ්දයකට, සංගීතයකට වගේ දේවල්ට ඇලුම් ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා. සමහරට ගැටුම් ඇති වෙන ශබ්දයක් තියෙනවා, ඇලුම් ඇති වෙන ශබ්දයක් තියෙනවා. එහෙමනම් මේ විදර්ශනාවක් කරනවා නම් අපිට මේ ශබ්දේ පිළිබඳව විදර්ශනාවක් කරන්න වෙනවා. එහෙමනම් ඔය උපාදින රූපයි නිෂ්පන්න රූපයි කියන දෙකේ වෙනස තමයි අර උපාදින රූප කියපු දෙකේ තියෙන අවකාශ රූපය අයින් කරලා ඒ විනුවට අපි දානවා ශබ්ද රූප. ඒ විනුවට ශබ්ද රූපය දැම්මම අපිට ඒක තියෙනවා ශබ්ද රූපයත් එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අවිනිබ්බෝග රූපාටයි, ඊළඟට ප්‍රසාද රූප පහත් ඉත්තිඳිය පුරිසින්දිය ජීවිතින්දිය කියන ඒ රූප ඉන්ද්‍රිය රූප අටත් හදේවත් රූපයත් ආපුවම එතන නැවතත් 18ක් බවට සම්පූර්ණ වෙනවා. ඒ රූප 18ක් අපි කියනවා නිෂ්පන්න රූප කියලා. මේකේ මේවා තමයි විදර්ශනාවකට ලක් කළ හැකි රූප හැටියට අපිට ලැබෙන. ඒ ආකාරයට තමයි නිෂ්පන්න රූප ටික විස්තර කරන්න පුළුවන් වෙන්නේ. දවස් මාසය තිරුවන් සරණ මම කියන්නේ කාල වේලාවත් හරි නේද? ඒක තමයි අපි අද වැඩසටහන නිමා කරන්න කාල වේලාව ඇවිල්ලා තිනවා. ඉතින් අද දවසේදීත් අපිට මේ මාත් ප්‍රයෝජනවත් විදිහට මේ සාකච්ඡාව වුණා. මොකද ඉතිරි අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන පට්ටාන දේශනාවන් වලට මේ ඉගෙන ගැනීම මතක් කර ගැනීම බොහොම වටිනවා කියලා හිතෙනවා. මේ ජයන්ත මහත්මයාට මම මෙන්න ජයන්ත මහතේ සාකච්ඡා නිමා කරනද චිත්ත චෛතසික ධම්මා චිත්ත සමුට්ඨාන රූපානං සහජාත පච්චේන පච්චෝ කියලා මේ පට්ටානේ නොකුත්ෙන් වල සඳහන් වෙනවා. ඉතින් ඔබතුමාට පුළුවන් ඒ කාරණාවත් මතක් කරලම සාකච්ඡා නිමා කරන්න. මොකද අපිට පට්ටාන ඉගෙන ගැනීමට සම්බන්ධයක් ඇති කරලම. මොකද අපි මේ ඉගෙන ගත්ත දේවල් පට්ටාන ඉගෙන ගැනීම සඳහා උපකාර ධර්ම චිත්තමයි ඉගෙන ගත්තේ. ඉතින් හෙට දවසේදී ධම්මචුමේ පූජපද වැඩිමල ජිනාරාංක ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට පට්ටාන දේශනාව කරන්න. ඉතින් අපි යන්ත මාතෘ වෙමු අද සාකච්ඡා නිමතරන්න තිරුවන් සර්. තිරුවන් සර්ණයි අත්‍යම දවස් මාසෙන් කිව්වාගේ අපේ මේ සිතත් එක්කම මේ ධර්ම සාකච්ඡාව තුළදීත් අපේ සිත් එක්කම ඇති වෙන්නේ කුසල චෛතසිකයන්. මොකද අපි කතා කරන්නේ ධර්මය ගැන අපි යම් දෙයක් අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. මේක සුතමේ වශයෙන්, ඒ වගේම චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් අපිට යම් ආකාරයකින් වැඩි දියුණුවට පත් කර ගැනීමයි අපි මේ සුතමේ ඥානයේ මූලික වශයෙන් කරන්නේ. ඒකෙන් තමයි ඉදිරියට සල්ලු කළා නැත්නම් ඉදිරියේදී චින්තාමේ සිත් පහල කරගන්න අපිට මේ දැන් අහපු ධර්මය ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් පුහුණු කරලා තියෙනවා නම් දැන් පසුව දෙයකට සම්බන්ධ කරගන්න ඒක අපේ අර පුහුණු අපිට පුරුද්දක් හැටියට නැවතක් අපි සේවනය කරලා තිබිච්ච දෙයක් නැවත මතක් කර ගැනීමක් හැටියට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රතිවෙන්න. ඒ ආකාරයෙන් බැලුවත් අපේ මේ අද සාකච්ඡාවත් ඉදිරියේ තියෙන අපි ඉගෙන ගන්න දේවල් වලටත් ඒ වගේම අපේ අවබෝධයන්ටත් ඒ ආකාරයෙන් ප්‍රත්‍ය වේ. අපි දන්නා ප්‍රත්‍ය වීම සඳහා කාල සීමාවල් දෙන්නේ නැහැ ඇතම් අවස්ථාවලදී. ඒ නිසා මේ හැම දෙයක්ම ප්‍රත්‍ය වීමෙන් අපේ චිත්ත චෛතසික ධර්ම කුසල පැත්තට යොමු වෙනවා. ඒ වගේම නිර්වාණ ධාතුව අවබෝධ කිරීම සඳහා යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව සලසා දුන්න දරුවත් මහත්මයාටත් ඒ පෞලේ සීල දෙනාටම අද අපි රැස් කරපු කුසල ධර්මයන් උපකාර වීමෙන් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල ධර්මයන්ට හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද සාකච්ඡාවට බුණ මහත්මයාත් විශේෂ සහයෝගයක් දුන්නා. ඔබතුමාටත් ඒ වගේම අනිකුත් සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඉතා ඉක්මනින් මේ නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා. හෙට ජිනලංකාර ස්වාමීන් වහන්සේ හමු වෙන බලාපොරොත්තුෙන් ඒ වගේම අපිට මේ දැනුම ලබා ගැනීමට විමර්ශන අපිට මේ ධර්ම මානසිකාරය ක්‍රියදීම සඳහා අවශ්‍ය ආම්පන්න සැපීමේ මේ අපේ වෙනුවෙන් කරුණාවෙන් මේ ධර්මය අපිට කියා දීමෙන් උන්වහන්සේටත් මේ අපි අද සාකච්ඡා වේදි කරන ලද කුසල ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් හැම දිනාටම පෙරවන් සරණයි. විශේෂයෙන්ම යන්ත මහත්මයා අපේ අපි ලබාගත් සියලුම කුසල අනුමෝදනා කරන්න ඕනේ. මොකද ඔබතුමාගේ කාලයේ හැකියාව සියලු දේම අපි වෙනුවෙන් ඉදිරිපත් කර ගන්නවා මේ අවස්ථාවේදී. ඒ නිසා අපිට මහත් උපකාරයක් ඇත්තටම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අපිට අහන්න බැරි ප්‍රශ්න අපිට මේ සාකච්ඡාවට ඉදිරිපත් කළා ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම මේ සාකච්ඡාවට අද සවන් දෙනත් ඉදිරියේ මේ පිටිකතකින් සවන් දෙන අය වෙනුවෙන්ුත් මම ඔබතුමාට නමස්කාර කර සිටිනවා. ඒ වගේම ඔබතුමා පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා මෙම පුසල ධර්මයන් හේතුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.